ธุสาธุสาธุสังสารสารโรคนิมิตนิสัมสันนิตสาตังสุจิสารดิสัมสันดิเรปังสวนตานุเปลาสัมสังลาเปเดสิงภาเนมิมิสาสัมสังสาบิกังเกวะเลมุหนาสัมสันนาคันมาเรนิวิเศษสังเสวิตันดาสิมุดาเรหาสัมสังหารดัมมังปะเนมิสดาสัมสันดาสกันนาสิตภาปนาสัมสันนาปดันสิงหัตโกรปัสสัมปารกามิงสุจิตาเรวาสัมสังวาเรสังฆังปะเนมิรัสสาสัมสัทเรสเดสายุเรนาเวตานิวันเวเดคัติเรเนนติดิริมัตรังปัสสักเลเดนิทรดิเลนตุมสะเดหัมเดสะนะลาเดเวติรวันดิมิมะเกสัมบุดูมะหิมิสันเดสะกะตันดุรุกะระนะเอเลสิงโมนัสเนยุเดดุมเลสินมาเรยุเดเยหีดิวิรักเนเอสุริงสัตุเตเดเนเคเลสุนเอตินัสเนวันดินิมเบติงสิริสะเดหัมมินิปานะสะกะสะปะเดเนเนสิยะยุตุปะวุหะมะนัสเนบาบะเบมิสุนุวิสุนุกะระนิติGuna Purana Latsepa Dhamma Paratira Vita Nityomana Vadinim Nitipata Pinsaru MahasanghanaSamanta Chakravalesu Atra Gacchantu Devata Sandhammam Munirajas Sunantu Sagga Mokkhadam Dhamma Savane Palo Ayam BadantaDhamma Savane Palo Ayam Badanta ධම්මස්සවනේ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අයං චෙත්ත අත්තෝ නිවාපෝති කෝ භික්ඛවේ පංචන්නේ තං කාම ගුණානං අදිවචනං. නේවාපි පෝති කෝ භික්ඛවේ මාරස්සේ තං පාපිමතෝ අදිවචනං. නේවාපික පරිසෝතිකෝ භික්ඛවේ මාර පරිසේතං අදිවචනං. මිගජාතිකෝ භික්ඛවේ සමනක් බ්‍රාහ්මණානේතං අදිවචනන්ති. සදවත් වාසනාවන්ත පිනතුනි, අද අපේ නිවාප සූත්‍රයයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. නිවාප සූත්‍රය කොහෙද ඉන්නේ? මජ්ඣිම නිකායේ මූල 51 කියන කොටස තමයි මේ නිවාප සූත්‍රය ඉන්නේ. එතකොට මේ නිවාප සූත්‍රයෙන් සඳහන් වන්නේ මුවන් දඩයම් කිරීමට කරන උපක්‍රමයක් ආශ්‍රයෙන් කරන විස්තරයක් තමයි සූත්‍රයේ දැක්වෙන්නේ. එතකොට පින්නතුනි, පින්නතුන් කලින් අහලා තියෙනවද මේක? මේ සූත්‍රේ අහලා ඇති සමහර විටනේ. පින්නතුනි, අපේ ධර්ම ශ්‍රවණය කරද්දී ඉතාම අවධානයෙන් බලහන්නට ඕන, ඉතාම සැලකිල්ලෙන් බලහන්නට ඕන. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි අවධානයෙන් බලන නොයසුවතින් අපට බණින් කියන කාරණේ හරියට තේරෙන්නේ නැහැ, නිකන් කාලය ගත වෙනවා විතරයි. අනිත් දේ තමයි පින්නතුනේ, ධර්ම දේශනාවක කිසියම් අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල අනුව සැබෑලෙත්ම ධර්මය විස්තර වෙනවා නම් අපේ ජීවිතවල නුවණ දිනු වෙන්නට ඕන, ප්‍රඥාව වැඩෙන්නට ඕන. ඒ ප්‍රඥාව වැඩීමේ අවසාන ප්‍රතිඵලය තමයි අපේ හිතේ තියෙන ලෝභ, ద్వේෂ, මෝහ අඩු වෙන්නට ඕන. ඒකිනුත් අවසාන ප්‍රතිඵලය තමයි, ප්‍රධානම කාරණය තමයි අපේ තියෙන සක්කාය දිට්ඨිය කියන කාරණේ අඩු වෙන්නට ඕන. කිනුතුන් කල්පනා කරලා බලන්න, ඔබ පින්කමක් කරද්දී, ඔබ දානයක් දෙද්දී, ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙකුට උපස්ථාන කරද්දී, ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔබ යම් කාරණයකට පින්කමකට වැඩම කරද්දී, කුමන හෝ පින්කමක් කරද්දී හොඳට තමන්ගේ සිත ගැන සැලකිල්ලෙන් ඉන්න. තමන්ගේ සක්කාය දිට්ඨිය, මම මගේ කියන චේතනාව, මමමයි මෙතන ප්‍රධානිය, මමමයි මේක කළේ කියන ආදී වශයෙන් ඉස්මතු වීමට දරන අභ්‍යන්තර උත්සාහය තමන්ගේ කොච්චරනම් වැඩි වෙනවද අඩු වෙනවද කියලා හොඳට හිතගෙන බලන්න. මෙන්න මේක පින්නතුනේ, ප්‍රධාන වශයෙන්ම තමන්ගේ ජීවිතයේ වෙනසක් වෙනවද කියලා තමන්ටම බලන්න පුළුවන් ලක්ෂණයක්. දැන් බොහෝ දෙනෙක් කෙනෙකුගේ ජීවිතය දෙස බලන්නේ, කෙනෙකුගේ ලෝභය හුඟක් අඩු වෙනම්, ద్వේෂය හුඟක් අඩු වෙනම් බොහෝ දෙනෙක් හිතන්නේ වෙනසක් සාර්ථකයි කියලා නේ. ඒකත් පින්නතුනේ ලොකු දිනුවක්. සාමාන්‍ය පුද්ගලයන් එක ගන්නකොට ඒක මහා දැවැන්ත දිනුවක්. ඒකේ කතාවේවත් නැහැ. හැබැයි පින්නතුනි, ඊටත් වඩා ගැඹුරින් යන දෙයක් තියෙනවා. අපේ ළඟ කොච්චර දුරට මෝහය අඩු වුණාද කියන කාරණේ. ඇතැම් විට අපිට මෝහය අඩු වෙලා නෙවෙයි, මෝහය වැඩි වෙලා. ඇතැම් විට අපි බාහිර ඉරියව්වකින් වුණත් අපට ආකර්ෂණය දිනා ගන්න උත්සාහ කරනවා නම් යටි හිතින් ඇත්තම පින්නතුනේ එතෙන්දී ඒත් වෙලා තියෙන්නේ මේ මෝහය වැඩි වීම, සක්කාය දිට්ඨිය වැඩි වීම. ඒ නිසා අපි ධර්මය නමින් යම් කිසි කාරණයක් කරද්දී අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගේ සිත ගැන. සිතෙහි ලෝභ දේශ අඩු වෙන විතරක් නෙවෙයි, සිතේ මෝහය අඩු වෙනවාද කියන කාරණය ගැන නිතර අපි සැලකිලිමත් වෙන්න ඕන. වරක් එක දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාමරණ සඳහන් කරනවා, සත්‍යංගයේ ඕමට්ටෝ ඩයිමානෝ මත්තකේ කාමරාගප්පහානාය අදිවසින්. හරියට හිස ගිනි ගත්තෙක් වගේ සැතකින් පහර ලද්දක වගේ වේගෙන් ඉක්මනට කාමරාගප්පහානාය සතෝ බික්කු පරිභජේ කියලා. කාමරාගය දුරු කරන්න, කාමයට තියෙන ආසාව දුරු කරන්න උත්සාහවන්ත වෙන්න කියලා. කවුද මේ සඳහන් කළේ? බුදුහාමුදුරුවෝද? බුදුහාමුදුරුවෝ නෙවෙයි, මේකත් යම් සිද්ධියක ධර්මයේ දන්න දෙවි කෙනෙක් මේක සඳහන් කළේ. බුදුහාමුදුරුවෝ මේක පිළිගත්තද? බුදුහාමුදුරුවෝ මේක ප්‍රතික්ෂේප කළාද? පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. බුදුහාමුදුරුවෝ හැබැයි ඊට වඩා ගැඹුරු අර්ථයක් සඳහන් කළා. ඕ සත්‍යාවිය ඕමට්ටෝ ඩයිමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිභජේ කියලා. අපි උත්සාහ කරන්නට ඕනෙත් සැපින් පහර ලද්ද කුසේ ඉසගිනි ගත්තකු වගේ කුමක් සඳහාද? ඕ සමහර කෙනෙකුට හිතෙන්නේ ලෝභයේ දේශය දුරු කරන්න කියලා. නමුත් බුදුදහමෙන් පින්නතුනි නිතරම බලන්නේ ඉතාම ගැඹුරින් තමයි ජීවිතය දෙස බලන්නේ. බුදුහාමුදුරුවෝ දැක්කා ලෝකේ සමහර අය ලෝභ දේශ මොහ වා අඩු කරපුවයි හිටියා. දවසකට දෙයකට නෙවෙයි, අවුරුදු 100කට දෙයකටත් නෙවෙයි, ආත්ම භාව 30කට 200කටත් නෙවෙයි, මහා කල්ප 84000කට. මහා කල්ප 84000කට නොනැගෙන පරිදි රාගය ද්වේෂය දුරු කරපුවයි මේ ලෝකේ හිටියා. ආලාර කාලාම් උද්දකරම් පුත්‍ර වෙන අය එවැනි සමාජයේ හිටිය පුද්ගලයන් දැස බුදුහාමුදුරුවෝ දැක්කා. එලෙස දියුණු රාග දේශ අනු කරපු අයට වඩා වටිනව කවුද? අර ගෘහස්ථ ජීවිතයක් ගත කරපු අනාථ පිණ්ඩික සිටුතුමා. ගෘහස්ථ ජීවිතයක් ගත කරපු නිසා කාව බන්ධන මල්ලිකාවට වඩා වටිනවා. අන්න ඒ නිසායි පින්නතුනි බුදුදහමේ නිතරම යම්කිසි කාරණයක් ගැන කියද්දී ඉතාම ගැඹුරින් වඩාම අර්ථවත් දේ තමයි බුදුදහම තුලින් විස්තර කරන්නේ. එනිසා පිනතුනේ ඔබ ජීවිතය තුළ ඔබ බොහෝ දිග ගමනක් ආපු අය. ඒ දිග ගමනක් ආවේ බොහෝම ජයග්‍රහණ ඉලක්ක පසුකල ඔබ, ජයපන පසුකල ඔබ ආවේ. ඇතැමිට සිය ගණන් අය පසුකල ඔබ මේ ආපු ගමනක් මේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ, උසස් අධ්‍යාපනයේ, විදේශ ගමන් බලපත්‍ර මේ සියල්ලක්ම අරගෙන බොහෝ දුර ගමනක් මහත් දක්ෂතා පෙන්නපු අය ඔබ. සාමාන්‍යය නෙවෙයි. හැබැයි ඒ ආපු ගමන් මගේ පිටින්නතුනි ඔබ වඩාත්ම දක්ෂවන්නේ මේ සද්ධර්මයේ ළඟදී තියෙන දක්ෂතාවයේ උපරිමයෙන් පෙන්වන්නට ඕන. පිනතුනි ශ්‍රී ලංකාවේ ඉපදිච්ච අය අතරින් ලෝක යනි ජාතීන් අතරින් අපි වාක් ඉදිරියෙන් ඉන්නවා. අපි බොහෝ විට ලංකාව කියලා කියන්නේ නම ශ්‍රී ලංකාව කියලා කියන්න ඕනනේ. පිනතුනි ශ්‍රී ලංකාවේ ඉපදිච්ච අයට මේ ශක්තිය වාක් දුරට තියෙනවා. ඉවසීම තියෙනවා, නුවණ තියෙනවා, දරා ගැනීම හැකියාව තියෙනවා, පරිත්‍යාග ශීලීත්වය තියෙනවා. මේ වාග් දේවල් අපට කොහෙන්ද ආපු දෙයක් තියෙනවා, අපේ ඇඟෙන්න තියෙනවා. ඒ නිසා පින්නතුනි ආධ්‍යාත්මික ගමන් මාගේදී අපට බොහෝ දුර ගමනක් යන්න හැකියාව අපේ ළඟ තියෙනවා. දැන් අපි මේ වගේ රටකට ආවම අපි හිතන්නේ බොහෝ දෙනෙක් හරීම පරිත්‍යාග ශීලී, නැත්නම් අවංකයි, ඇත්ත කතා කරනවා, හරිම නිතරම හිනාවෙල ඉන්නේ, ඈ නිතරම ගුඩ් මෝර්නින් කියනවා, සෝරි කියලා කියනවා, හරි හොඳයි මෙහෙ ඇගල හිතෙන. අපටත් එහෙම කාලයක් හිතුණා. පින්නතුනේ නමුත් ඒ අතරින් පින්නතුනේ මට හිතෙනවා පුද්ගලිකව අපේ රටේ මිනිස්සු එච්චර සිනහ නොවුනත්, ඈ එච්චර සුහදශීලීව වැඩපළ නොකරත් අපේ අය ඊට වඩා ගැඹුරට ගිහිපු අය කියලා. මෙහි අයට වඩා අපි අගේ මෛත්‍රිය තියෙනවා කොහොමනා. ඒ මෛත්‍රිය සාමාන්‍යයෙන් හමු වුණාම සිනාසෙලා සිප වැළඳගෙන අතට දීල කරන මෛත්‍රියකට වඩා ගැඹුරට ගිය මෛත්‍රියක් අපිට තියෙනවා. කෙනෙකුගේ ජීවිතයකදී දුකේදී පිළිහිට වෙන ගතිය අපිට තියෙනවා. කෙනෙකුගේ මෙලෝ ජීවිතේදී නෙවෙයි, පරලෝ ජීවිතේදීත් අපි එයට උදව් කරනවා. සමහර අපි දන්නවා සමහර නගරයක කවුමක හිඟන මිනිසෙක් මැරුණත් ඒ මිනිස්සෙන් නිකන් වලදාන්නේ ඒ ප්‍රදේශෙම එකතු වෙලා එකතු වෙලා ඒ මිනිස්සේ අවසන් කටයුතු හොඳට කරනවා. ඒ විතරක් නෙවෙයි මේ මිනිස්සෙට කිසිම ඥාතියෙක් නැති වුණත් පින්කම කළා පින් අනුමෝදන් කරනවා. මං හිටිය පන්සල ආශ්‍රිත ඒ වගේ මානසික රෝගයක් තියෙන මිනිස්සෙක් හිටියේ මිනිස්සු අනුකරගෙන මිය ගියා. ඒ ප්‍රදේශෙම හිටිය ත්‍රිවිල් වල වැඩ කරන මහතුරු එකතු වෙලා සල්ලි එකතු කරලා පන්සලට ගෙනල්ලා දානයක් දුන්නා. මේ වගේ පරිසරයකදී පින්තුණීම බලාපොරොත්තු වෙන්න බෑ අපට. ඒ නිසා අපේ ලංකාවේ ශ්‍රී ලංකිකයන් හැටියට පින්තුණ අපි හුඟක් ගැඹුරට ගිහිපු අය. ඒ නිසා ඒ හැකියාව අපට හුඟක් තියෙනවා. අපි ඒක අවතස්සේරුවට ලක් කරන්න හොඳ නැහැ. ඒ හැකියාව අපට තවත් වර්ධනය වුණේ බුදුදහමත් අපට එකට එකතු වෙලා ලැබිච්ච නිසා. ඒ නිසා පින්තුණ අපි ධර්මයේ ළඟදී හුඟක් දක්ෂ වෙන්නට ඕන. යමක් කරද්දී වඩාත්ම ප්‍රයෝජනවත් වඩාත්ම අර්ථවත් දෙයක් අපි කරන්න ඕන. ජීවිතේ ගත වෙන හැම මොහොතකින්ම උපරිම හොඳම දේ අපි කරන්නට ඕන. ඒ වගේම අපේ සාමාන්‍ය ධර්මයේ පැත්ත විතරක් නෙවෙයි ඔබ ඉගෙන ගන්නව නම්, පුද්ගලව ඇසුරු කරනව නම්, ගේ දොරිට කඩන් ගන්නව නම්, වාහනයක් ගන්නව නම්, ඒ හැම තැනකදීම හොඳම බුද්ධිමත්ම විදියට ඒක කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, විශේෂයෙන් ඒ සියල්ලකෙම අපි ඉදිරියට යද්දී ධර්මයේ ළඟදී ඊටාම ගැඹුරු ධර්මකාරණා පුලුවන්තරම් අධ්‍යයනය කරලා හැකිතාක් දුරට ඒ ධර්මකාරණා එක්කම ජීවත් වෙන උත්සාහ කරන්න ඕන. ධර්මශාලාවට ආපු වෙලාව විතරක් නෙවෙයි හැම තැනදීම පින්වත්නි මේ දක්ෂතාවය අපේ තියෙන්නට ඕන. බොහෝ විට ධර්මශාලාවේදී මේ තියෙන සංයමය ධර්මශාලාවේදී අපිට නැහැ. නේද? දැන් ඇතැම් විට අපි සතියන් තුනක් බණ කියන හුඟක් ඉතින් බොහොම සංවරව බණ අහනවා. බණ අහන වෙලාවට කවුරු කෙනෙක් මේ රටේ කෙනෙක් කන්‍යාගම කෙනෙක් આવොත් පුදුම වෙනවා මේ පින්තුන් ඉන්න සංයමයේ දැක්කාම. හැබැයි ඒ ඉන්න පින්තුන්ම පහලට ගිහිල්ලා හැසිරෙන ආකාරය දැක්කාම ඒ මිනිස්සු නිකට කර තියාගෙන බලාගෙන ඉන්න මේ මොකද්ද වෙන්නේ මේ ගෝරියක් දෝ කියලා. ඒ මිනිස්සු ඇතැමිට අල්ලපු ගෙවල අපට පේනවා සංග්‍රහයකදී හරීම සංවරය වාඩි වෙල පිළිවෙලට සින්දුවක් කිව්වත් බොහොම ලස්සනට හරියට ට්‍රේනින් කළා වගේ. නමුත් අපේ තියෙන සුනේ තියෙන අභාග්‍ය අපේ ධර්මශාලාවේදී තියෙන සංයමය සංවරය අපේ අනිත් තැනදී නැහැ පින්නතුනි. මෙන්න මේක තමයි අපට අපේ ජීවිත තුරට ධර්මය ගිහිල්ලා ඒ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ඵලය අපට ලබා ගන්න තියෙන බාධා මෙන්න මේක. ඒකෙන් කියන්නේ හැම දැනදීම භාවනා කරනවා වගේ ඉන්න කියලා. සුමුදව ඉතින් පන්සලට ආන්නේ කක්කත් එක කතා කරනත් එක තමයි. නමුත් පිළිතුරේ නිතරම අපි දකින්නට ඕන බාහිර පිරිසක් අපේ මේ කාර්යයන් ගැන බලාගෙන ඉන්න බව අපි තේරුම් ගන්නට ඕන. ඒ වගේම හැම තැනදීම තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නට ඕන. හිතට අකුසල එනවද කියන එක ගැන ඉතාම අවධානයෙන් තමයි මේ හැම දෙයක්ම අපි කරන්න ඕන. මොකද අපිට තියෙන වටිනාම දේ තමයි අපේ හිත. අන්න ඒ හිතට රාග ද්වේෂ මෝහ වලින් හානියක් නොවන විදිහට අපි උපරිම වශයෙන් මේ සංයමයේ තියාගන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕන. පින්තුනි, ධර්ම මාර්ගයේ ඉදිරිට යද්දී අපි සඳහන් කළේ විශේෂ කාරණයක් තමයි අපේ ළඟ තියෙන සක්කාය දිට්ඨිය එක විට නැතුණත් ටිකෙන් ටික අඩු වෙන ස්වභාවයක් තමන්ගේ ජීවිත තුලින් පෙන්වන්න කරන්නට ඕන. ඒක තමන්ටම තමන් ගැන පරීක්ෂණයක් කරන්න පුළුවන්. පින්වතුනි, අද අප මේ සාකච්ඡා කරන නිවාක සූත්‍රය අපට ධර්මයේ පිළිවඳව කරුණුවා තේරුම් ගන්න පුළුවන් සූත්‍රයක්. මේ සූත්‍රයේ කරුණු කීපයක් ගැන සඳහන් වෙනවා. එකක් තමයි නිවාප කියන වචනේ. නිවාප කියන්නේ පින්තුනි ඉස්සර හිටිය සමහර සතු දඩයම් කරන අය අපියට වැඳු කියලා නේ කියන්නේ නේද? අන්න ඒ අය හිටිය සමහර අය මුවන් දඩයම් කරන්න යොදන උපක්‍රමයක් තියෙනවා. ඒ උපක්‍රමයේ තමයි නිවාප කියලා තෘණ වර්ගයක් තියෙනවා, තැලෑටි වර්ගයක්. අන්න ඒ තැලෑටි වගා කරලා කනදීම් හදනවා. වතුරින්ම දාලා හොඳට හදනවා. අන්නේ වදා කරන කනවලට තමයි කියන්නේ නිවාප කියලා. අන්නේ නිවාපයේ වදා කරන තැනැත්තාට අර සතුන් දඩයම් කිරීමේ අදහසින් ඒ පරිසරය හදන කෙනාට කියනවා නේවාපික කියලා. නිවාස කියන්නේ තුරුණ වර්ගයට කනකොල වලට. මේවා පික කියන්නේ ඒ වඳාතන තැනැත්තාට, නැත්නම් අපි කියමු වැද්දට කියලා. ඒ වගේම නේවාපික පරිස කියලා කියනවා. ඒ යත් එක්කින් අනිත් පිරිස. ඒ වගේම මේ කතාවේ තියෙනවා මිග ජාත කියලා. මේකේ ඉන්නවා මුව සමූහය ගැන විස්තරය කරන මේ සූත්‍රය. එතකොට තුරුණ බිම ගැන කියනවා, ඒ තුරුණ බිම වඳාතන තැනැත්තා ගැන කියනවා, ඔහුගේ පිරිස ගැන කියනවා, මුව සමූහය ගැන කියනවා. මේ ටික තමයි පින්නතුනි ප්‍රධාන වශයෙන් මේකෙන් සඳහන් වන්නේ. එතකොට අපි බලමු මේ කතාව බොහොම ලස්සන කතාවක්. එතකොට මේ නේවාපික කියන මුව රැද්දා තෘණ බිම් වදා කරනකොට, තන බිම් වදා කරනකොට හොඳට වතුර හිම දාලා හදන්නේ. එතකොට මේ හදනකොට හිතන ධනේ මේ තනකල කාලේ මේ සතු හොඳට මැඩෙන්න, හොඳට මහත් වෙන්න, හොඳට දිගාසිරි ලැබෙන්න සතුටෙන් ඉන්න කියලාද වදා කරන්නේ? බුදුහාමරගේ උත්තරෙම මුලින් මහනවා. එතකොට මේ නේවාපිකය මේව වදා කරන්නේ කොහොමද කියලා අහනවා. මෙයා වදා කරන්නේ අනේ මේ තනකොළ කාලේ මේ සතුන් වාසය ජීවත් වෙන්න, ලස්සන වෙන්න, දිගාසි ලබන්න, සුවපත් වෙන්න කියලාද වදා කරන්නේ? නෑ, එහෙම නෙවෙයි වදා කරන්නේ. දැන් ওই ඌර පෝෂණය කරන්න ඇවිත්ිනවනේ නේ. ඒ ඇතින් ඔය ඈත ඉඳලා කෑමෙම ගිහිල්ලා දැන් ලංකාවේම හෝටල් වල තියෙන කෑමෙමත් අරන් ගිහලා දෙනවනේ. අපිට දෙන අනේ හරිය හොඳ කෙනෙක්, මෙයා හරිය සත්‍ය කරුණාව තියෙන කෙනෙක් කියලා. අනේ දෙන වෙලාවක් නම් ඇතැම්ක සත්‍ය කරුණාව තියෙන පුළුවන්. නමුත් වෙනතුනේ ඒ අදහස තමයි, අවසාන අදහස තමයි මේ සත්තු තමන්ගේ ග්‍රහණයට හසු කරගන්න එක. එතකොට මෙන්න මේ මුවන් වදා කරන්නේ නැත්නම් මුවන් සඳහා තනකොළ වදා කරන තැනැත්තා මෙහෙම තනකොළ වදා කරන ලක්ෂණක තියෙනවා. ලස්සනට තියෙනකොට අහිංසක මුවන් කැලේින සත්තු අතරින් ප්‍රධාන වශයෙන් අහිංසක සත්තු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි හාවා. හාවා හරිම අහිංසකයි. ඒ වගේම අහිංසක සතෙක් තමයි මුවා කියන කතා. හැබැයි මුවාට අංගාවට පස්සේ නම් ඒක එච්චරම අහිංසක නැහැ. නමුත් සාමාන්‍යයෙන් මුවා කියන කතා අහිංසක, සංවේදී, පොඩි දෙයකට බිය වෙන දොන සතෙක් විදිහට සැලකන්නේ. එතකොට පින්නතුනි එච්චර දැනුම් කෙරුවකන් නොමැති මුවන් ඉන්නවා මේ වදාපින් වලට එනවා. දැන් පින්නතුනි සත්තු අපි කිව්වට තිරසංගත සත්තුනාට සත්තුන්ගේ නුලකු නුවණක් තියෙනවා. එයාට තේරුණා තින් අනතුරක් කියලා එයා එන්නේ නැහැ. දැන් සත්ත්ව ලෝකයේ ප්‍රධාන ලක්ෂණය තමයි, දැන් අපිට පේන සත්ත්ව ලෝකයේ සතාසිව්භාවයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් කියන මොකද්ද? බය කියන එක බොහොම හොඳයි. ඒ වගේම പ്രേත ලෝකයේ තියෙන ප්‍රධාන ගැටලුව මොකද්ද? ඕ බඩගින්න. එතකොට සත්ත්ව ලෝකයේ දැන් අපිට පේන සත්ත්ව ලෝකයේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි බය කියන එක. දැන් කුරුල්ලෙක් වුණත් අපිට හිතන ලක්ෂණ ඉන්නවා තමයි අපි කුරුල්ලෙක් වෙන්න නැත්නම් හොඳයි කියලා නේ. නමුත් පිටුතුනේ ඉතරම හරිය බයෙන් මේ සත්වින පොඩි සද්දයක් වුණත් ඒක පාරම දුවන්න බලාගෙන ඉන්න බිහමින බලාගෙන ඉන්නේ. ඒක තමයි සත්ත්ව ලෝකේ ලක්ෂණය. ඉතින් මේ එක පළමු වෙන මුව සමූහයේ ලක්ෂණය තමයි මේ මුවන් දන්නේ නැතුව අර වදා බිම් එක එක තැන් වලට ඇවිදිනකොට ඒක පාරම ලස්සනට වදා කරලා තියෙන දැක්ක ගම වදා බිමට එනවා. ඇවිල්ලා ආගෙන විතරක් නෙවෙයි හොඳට ඒකේ කනකොල කනවා. තනකොල කන විතරක් නෙවෙයි තනකොල කාලේ ඉතින් හවසට නිදිය ගන්නවා. ඉතින් වැසිරිලා හොඳට ඉන්නවා. හොඳ සුවදායක තැනක් කියලා හිතාගෙන ඉන්නවා. පුළුවන් තරම් කෑම කනවා. මත් වෙනකම කෑම කනවා. කෑම කාලා කාලා දැන් හරක් වුණත් එහෙමනේ කාපු තැන් වල මෙහෙම ඉන්නවනේ ඊට පස්සේ. එතකොට මේ මුවන් දන්නේ නැහැ අයි ඉක්මනට යන්න ඕනේ කියලා අනතුරේ මට පේන්නේ නැහැ. ඉතින් අර නේවාපික කියන මුව වැද්දා මොකද කරන්නේ? එයා ඇවිල්ලා කැමති විදියට අර මුවන්ව තමන්ගේ ග්‍රහණයට හසු කර ගන්නවා. මේක තමයි පළවෙනි මුව රංචුවට වෙන අනතුර. ඊළඟට පින්නතුනි දෙවෙනි මුව රංචුවක් කියනවා. මේ මුව රංචුව කොහොම හරි දැනගන්නෝ මේ පළවෙනි පිරිසට වෙච්ච අනතුර දන්නවා. දැනගෙන කොහොම හරි දැකලා හරි කුමන හෝ ප්‍රමේයකින් ඒ සතුන්වත් සංවේදී. ඒ නිසා එයාලා දැනගෙන මේ පලාතරවත් එන්නේ හොඳ ලස්සන කනකොල තිබ්බට පලාතරවත් එන්නේ ඈතටම යනවා. කැලේ ඈතට යනවා මේ සිද්ධිය දන්න නිසා. ගිහිල්ල කැලේ මුවා කල් කැලේ තියෙන කොලාතු වැඩිච්ච ගෙලියෙනව කාලේ මේ මෝ ඉන්නවා. ඔහොම කාලයක් ඉන්නකොට පිනතුනේ ග්‍රීස්ම කාලේ. දැන් මේ වගේ රස්නේ කාලේ අන්තිම වෙනකොට ගස්කොළන් මුවා වේලිදනි. දැන් අපට උනක් තේරෙනවා දැන් මේක මාස 8කට කලින් අස්සන්න තිබිච්ච කොළපාට භූමි දැන් මුවා වේලිල කියලා. ඒ වේලිල යන්න සත්තු ඈතට තනකොළ හොයාගෙන යනවා. වතුර තියෙන දැන් හොයාගෙන යනවා. එතකොට අර දෙවෙනි මුවරන්තුව කලින් හිතාගෙන හිටියත් මෙතෙන්ට නෑ යන්නේ කියලා හිතාගෙන තමයි මුලින් හිටියේ. කැලේ ඈතට ගිහිල්ලා. නමුත් ග්‍රීස්ම ඍතුවේ අවසාන මාසයේ වන විට මේ සත්තුන්ට බඩකින්න පිපාසය උහුල ගන්න බැරි වෙනවා. ඒ සතු තන බිම් හොයාගෙන රන්තුව පිටේ යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? ගිහිල්ලා එයාලත් අර වගේම තනකොළ කනවා. තනකොළ කාලා ඒ සත්තු පහුවෙලා හරි කොහොම හරි ප්‍රමාදයට පත් වෙලා අර කන බීමේම ඉන්නවා. මොකද වෙන්නේ? අර මුව වැද්දා ඇවිල්ලා අර සත්තු සල්ල ගන්නවා. එතකොට දෙවෙනි මුව රන්තුවට වෙන අනතුර මේක. මේ අනතුර දැක්කෝ දැක්කයි ඊළඟ මුව රන්තුව මොකද කරන්නේ? එයා ඊට වඩා බුද්ධිමත් ටිකක්. එයා අර වගේ කැලේ ඈතටම යන්නේ නැහැ. එයා සාමාන්‍ය කැලේ ඉන්නවා ඉඳලා මේ වගා බිමට තුන්වෙනි මුවරන්තුව එනවා. ඇවිල්ලා තනකොළ කනවා. වතුරත් ඒ කෙට්ටුව තියෙනවා. ඒ තනකොළ විතරක් වගා කරන්නේ නැහැ. වතුර ටැංකියත් වගේ බැඳලා තියෙනවා. මේ ලංකාවේ සමහර අය වගේ ඒවා කරනවා. මේක වැඩි කියන්න හොඳ නැහැ. මේ පිටුදුගේ සිත් නරක් වෙනවා කිව්වොත්. සමහර අය වගේ උපක්ෂි උපක්‍රම සිල්ලිව කැලේ වගේ කරන්න ආයෙනවා. පිටුතුනි එතකොට අර වගා බිමට එන මේ තුන්වෙනි මෝරන්තුව අර දෙපෙරසටම වඩා බුද්ධිමත් පිළිසක්. එයාලා ඒ තන බිමේ අර තනකොළ කනවා. හැබැයි තන බිමේ ඉන්නේ නැහැ. ඉක්මනට නිවත්තල යනවා. ගිහිල්ලා තන බිම සමීපේ යාට හිතෙනවා සුරක්ෂිත භූමියක් කියලා. ඒ ආසන්නයේ තැනක එයාලගල ඉන්නවා තුන්වෙනි මෝරන්තුව. එතකොට වැද්ද දකින්නවා එයාලා බලනවා හොඳට කොහොමද මේ ආපු අය පිළිස කියලා. එතකොට දන්නවා කොහොම කපටි පිරිසක් හරියට ඉරිදිමත් පිරිසක් වගේ කියලා. බලනවා හරියම කපටි මුව ටිකක් නේද ඇවිදින්නේ කියලා මුව ඇද බලනවා. බලන විතරක් නෙවෙයි ආයෙත් පස්සේ උපක්‍රමයක් කරනවා. මොකද්ද? ඒ මුව ඉන්න පළාතම රවුමම වැහෙන ලොකු වැටක් ගන්නවා. අර මුවන් ඒ සමීපේ ඉන්න වෙලාවේදී මුවන් දන්නේ නැහැ. අර වැද්දගේ පිරිසත් එක්ක එකතු වෙලා අර මුව රැළ කොටු වෙන විදියට ඉනි වැට යම් කිසි විදියක වැල් පට ආදිය දාලා ඒ රවුමටම ඒ මුවන් ටික සිර කරගන්නවා. එතකොට තුන්වෙනි මුවරන්තුවත් මොකද වෙන්නේ? අන්න අර උගලට අහු වෙනවා. ප්‍රමාද වෙලා හරි ඔවුන්ට මේ අනතුරට පත් වෙන්න සිද්ධ වෙනවා. හතරවෙනි මුවරන්තුව ඔවුන් වඩාත්ම බුද්ධිමත් පිරිසක්. ඔවුන් මේ සිද්ධින්ටික ඔක්කොම දකිනවා. මුලින්ම ඇවිල්ල තනකොළ කාලා තන භූමිය තුළම ප්‍රමාදයට පත් වෙලා මරණයට පත් වෙච්ච මුවන් ගැන දන්නවා. ඒ වගේම ඈත ඉඳලා ඇවිල්ලා එන්නෙම නැහැ කියලා හිතලා ඇවිල්ලා බඩගිනි කාලේ ඇවිල්ලා ඒත් උගලටම වෙච්ච එක ගැන දන්නවා. ඒ වගේම අර තන බිමෙන් කාලා ආසන්නයට වෙලා ගිහින් ඉඳලා ඒත් උගලටම වෙච්ච එක ගැන දන්නවා. දැනගන්න මේ හතරෙනි මෝරංචුම කද කරන්නේ? ඕන අර වගේ කැලේ ඈතටම යන්නේ නැහැ. ඔවුන් සාමාන්‍ය මට්ටමේ ඉඳගෙන මොකද කරන්නේ? ඔවුන් දක්ෂයි කෑම ටික කනවා. කාපු ගමම පැනලා මොහොතක්වත් ඉන්නේ. එතකොට මෝහයත් බලනවා මේ නම් මාර මෝහ ටිකක් තමයි කියලා. ඊට පස්සේ හරිම දක්ෂ ටිකක් මොන්නම් කියලා බැලුව අල්ලගන්න බෑ ඉතින්. බැලුව කොහොම හරි අල්ලගන්න ගියෝදී මොකද වෙන්නේ? අර කන බිම් වලට හානි වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් මුවන්ටත් මේක දැනෙනවා. මුන් සද්ද කරනවා, කෑ ගහනවා, විනාශ කරනවා කියලා දැනගෙන මොකද කරේ මෝහයත්ද? මෝහයත් කලින් නිස්සබ්දව අකමැන්නේ කාලය ආවාවි. ඊළඟට හරියන කෙනෙක් අල්ලගන්න පුළුවන් කියලා එයා උපේක්ෂා සාගත වුණා. හතරවෙනි මෝරන්තුවට අනතුරක් කලේ නැහැ. කරන්න තුරු පුළුවන් කමක් නැහැ. හැබැයි පුළුවන් වුණත් උත්සාහයක් කරෙත් නැහැ. ඊට පස්සේ එන සමහර ප්‍රමාදයක පස්සෙට රැළවත් එන්නේ එක්කෙන දෙන වශයෙන් එනු අල්ලගත්තා. පින්නතුනි මෙන්න මේක තමයි උපමා කතාව. නිවාප සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ මූල 51 තියෙන නිවාප සූත්‍රේන කතාව මේක. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කතාව ඉදිරිපත් කළේ කුමක් සඳහාද? මේ කතාව ඉදිරිපත් කළේ මේ ආධ්‍යාත්මික ගුණවගාවේ මානසික දියුණුවක් කරා යන සංසාර විමුක්තිය අපේක්ෂාවෙන් ඉදිරියට යන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ චරිතය විස්තර කරන්නයි මෙන්න මේ කතාව බුදුහාඳු උපයෝගී කරගත්තේ. ඒ පළවෙනි පිටස තමයි පින්නතුනි කාම ගුණයන්ට පංච කාම ගුණයන්ට නැඹුරු වෙනවා සමහර අය. ඇතැම් විට මානසික දියුණුවක් කරා යන්න කියලා ශ්‍රමණ බ්‍රාහ්මණයන් විතරක් නෙවෙයි ඔබ අප හැම දෙනාම යන්නේ කිසියම් විදි ආධ්‍යාත්මික ගමනක් මේ යන්නේ. මානසික සෝයක් කරා තමයි ඔබ අප හැම දෙනාම මේ කටයුතු කරන්නේ. නමුත් මෙහෙම කටයුතු කරන අපි මුලින්ම දන්නේ නැතුව පංච කාම ගුණයට අහු වෙනවා. මොකද්ද පින්නතුනි පංචකාම ගුණය කියලා කියන්නේ? අපට ඉන්ද්‍රිය හයක් තියෙනවා, ආයතන හයක් තියෙනවා. ඒ ආයතන වලින් මනස හැර අනිත් ආයතන පහටයි අන්නේ ආයතන පහ ආශ්‍රිතව ඒතම සතුටු වෙලා ඉඳීම තමයි පංචකාම ගුණයට සතුටු වීම කියලා කියන්නේ. ඒ කියන්නේ ඇතෙන් රූපයන් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට, දිවෙන් රසයක් විඳිනකොට, කයින් පහසක් විඳිනකොට අනේ හරිම ලස්සනයි හොඳයි කියලා මේකටම සතුට වෙලා ඉන්න ගැතිය. පින්නතුනි අපිට අනිත් පියවරල ගැන කතා කරන්න දෙයක් නැහැනේ. එහෙනම් මේක අපි මුල් පියවරේමයි ඉන්නේ. පින්නතුනි ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පහේට යම්කිසි අරමුණක් එනකොට ඒ රූපයේ බාහිරයි තියෙන්නේ කියලා ඒ පිළිබඳව ආත්ම දෘෂ්ටියෙන් බලලා ඒ තුල සිත බැසගත්තොත් මුල් අවස්ථාවේදීම අපි පරාජය වෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් අනේ මම ගැන නම් හිතන්නේ මම අනිත් අයට සෙත් පතනවා, අනිත් අයට මෛත්‍රී කරනවා කියලා. ලොකු වෙනසක් නැහැ කියන්නේ. මම සුවපත් වෙම්මා කියන ආත්ම දෘෂ්ටියක් කෙනෙක් ඇති කරගත්තත් අනිත් සත්‍ය සුවපත් වේවා කියලා ඇති කරගත්තත් දෙකම ආත්ම දෘෂ්ටිය තමයි ඉන්නේ, වෙනසක් නැහැ. හරි ලෝකෝත්තර දර්ශනයක් ලැබෙනකම්ම මම කියන වචනේ නිරූපිනුතුන ගැටලුව මම කියන වචනෙට බය වෙන්න පෙච්චද? මම කියලා ඕන තරම් කියන රහතන් වහන්සේලා කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අහං කියන වචනේ ත්‍රිපිටකේ පුරා ඉස්සර වෙලා තියෙනවා. රහතන් වහන්සේලා කියලා දෙන බුදුහාමුදුරුවෝ කියලා දෙන වචනේ නෙමෙයි ගැටලුව. ඒ වචනයක් එක් ආපේ කොයිතරම් දුරට ඒ තුල බැස ගන්නවාද කියන එකයි කාරණේ. වෙනත් කෙනෙක් හිතුවා සීල සත්‍ය සුවපත් වෙත්‍රා කියලා හිතියත් මේ සත්‍ය පුද්ගලයෙක් මගේ දුව පුතා කියලා හිතුවොත් සංසාර චක්‍රයෙන් මිදීමක් නැහැ, සසරම තමයි ඉන්නේ. හැබැයි බුදුදහමෙහි අනුපූර ප්‍රතිපදාවක් කියන්නේ එක විට අපට විදර්ශනාවට යන්න පුළුවන් කමක් නැහැ. සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියපු ආකාරයට සමාධිමත් වෙච්ච හිතින් තමයි ඊළඟට විදර්ශනාවට යන්නේ. හැබැයි මේ යන ශ්‍රාවකය නිකන් නෙවෙයි යන්නේ. ඔව් සම්මා දිට්ඨි පුරේ යනවා කියපු ආකාරයට ඔව් සම්මා දිට්ඨිය පෙරට යන්නේ. ඔහුට අහං අවේරෝ හෝමි කිව්වට ඔහුට ගැටලුවක් නැහැ ඒක. ඔව් ලෝකෝත්තර දර්ශනයක් එක්කම මේක මම කියන්නේ. හැබැයි ඒ දර්ශනේ නැතුව අනේ අහං අවේරෝ හෝමි කියන්න හොඳ නැහැ, ආත්ම දෘෂ්ටිය වැඩි වෙයි කියලා කිව්වට එක්ස්කියුස් නැහැ. ඒ නිසා කිනුතුනි වචන වලට හිර වෙන්න එපා. වචන නෙවේ ගැටලුව, මෙන්න මේ දර්ශනේ ලබා ගන්න එකයි. එතකොට පළවෙනි පියවරේදීම යම් කිසි කෙනෙක් එදිනෙදා තමන්ගේ ඇහැට පේන රූප, කනට එන ශබ්ද පේනකොටම මේ පේන දේ බාහිරයි තියෙන්නේ කියලා හිතලා බාහිර දේට අපේ හිත බැසගත්තොත් අපි ඒ පුද්ගලයා කෙරෙහි අමනාප වුණත්, එයාට මෛත්‍රී වැඩුවත් අපි අවිද්‍යා පත්‍ය සංඛාරා මට්ටමෙන්මයි ඉන්නේ. ඒක අපුඤ්ඤාමි සංඛාර වෙන්න පුළුවන්, පුඤ්ඤාමි සංඛාර වෙන්න පුළුවන්, අනින්‍යාමි සංඛාර වෙන්න පුළුවන්. හැබැයි එතෙන්දි මනස පැත්තටයි යන්නේ. පින්නතුනේ දැන් මෙතෙන් කියන උත්සාහ කළේ අපි මේ රූපයක් දකිනකොට හරියට මේ සිද්ධි හරියට අපි හරියට කණ්ණාඩියක් ළඟට යනවා වගේ වැඩක් නේ. එතකොට කණ්ණාඩියේ දර්පණයට පේන්නේ කණ්ණාඩිය කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. මේ පැත්තේ අපේ පැත්තේ අඩුපාඩුකම් තියෙනවා නම් අපිට කණ්ණාඩියෙන් පේන රූපේ ලස්සන වෙන්නේ නැහැ. කණ්ණාඩියෙන් පේන දර්ශනය, දර්පණය ලස්සන වෙන්න නම් මේ පැත්තේ වෙනස කරගන්න ඕනේ. එනිසා ඒ පිළිබඳව අවබෝධ තිබුණු කෙනා කණ්ණාඩිය ළඟට යනවා. කණ්ණාඩිය ළඟට ගියාට ප්‍රශ්නයක් නෑ. අපි දවසට කීවතාවක් යනවද නේ? එතෙන්ට බෑකේම කණ්ණාඩියක් තියන්නේ කමක් නෑ. මොන බලන්නේ තියෙන්නේ. හැබැයි පින්නතුනේ ඒ දකින්න කොට අපි නුවණින් ඉන්නේ කණ්ණාඩිය නෙවෙයි රූපේ තියෙන්නේ මේ පැත්තේ කියන එක. අපේ ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට මේ බාහිර දේවල් යම්කි සම්බන්ධයක් තියෙනවා. නමුත් ඒන් දුකක් හෝ සැපක් එනවනම්, සෝමනස්ස හෝ දෝමනස්ස වේදනාවක් එනවනම් ඒ එන්නේ බාහිරින් නෙවෙයි, තමන් අභ්‍යන්තරයෙන් සිතන විදියෙන් කියන කාරණය තමන් දන්නවා. අන්න එහෙම දකින කෙනා මෙන්න මේ පංචකාමයේ තුල එයා රැඳෙන්නේ නැහැ. පංචකාමයේ තුල රැඳුණොත් එයාට ඒ දේ වෙනස් වෙනකොට, තමන් කැමති විදියට නොපවතිනකොට ඒ ටිකෙන් වෙන දුක් ටිකෙන් එයාට නිදහස් වෙන්න බෑ. ඒ නිසා අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට පේන රූපය තුල අපි බැසගත්තොත්, කෙනෙක් ලස්සනයි කියලා ඔහු වෙත අපි බැඳගත්තොත්, ඒ ලක්ෂණ කෙනාගේ රූපය වෙනස් වෙනකොට, ඒ ලක්ෂණ කෙනා බනිනකොට, ඒ ලක්ෂණ කෙනා අපි කැමති විදියට නොඉන්නකොට අපට හිතෙන දුකෙන් නිදහස් වෙන අපට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මුල් පියවරදීම අපි පරාජයට පත් වෙනවා. ඒ නිසා බුදුදහමෙන් කියනවා දෙවනි ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස මේ පංචකාමයේ තුල ඔහු රැඳෙන්නේ නැහැ. ඔහු තව පියවරක් ඉදිරියට යනවා. මොකක්ද යන්නේ? දෙවනියට යන කෙනා පිනතුනේ ඒ පංචකාමයෙන් ඉක්මලා යම් කිසි දුරකට යා සිත ගැන වැඩි විශ්වාසයක් තියලා සිත දිනු වෙන වැඩපිළිවෙලක යා යෙදෙනවා. එයා මනස දිනු කරනවා. එයා අර පංචකාම ගුණයෙන් යම් කිසි දෙයක් ආහාර පාන ආදී ගන්න එක නෙමෙයි මේ ගැටලුව. අර තෘණ බිමට යන සතා ඒ තනකොළ ටික කාල ඉවත් වෙනවා වගේ අපි කෑම බීම කනවා, දරුවන්ට යුතුයකම් ටික කරනවා, ගේ දොර හදනවා, වාහනේ පාවිච්චි කරනවා, වාහනේ හොදනවා, ගෙදර මෝගෙන් දෙක ගියන මේ ඔක්කොම අපි කරනවා. ඒක අපි සාමාන්‍ය විදිහට කරනවා. හැබැයි ඒ සාමාන්‍ය විදිහට කළාට අපි ඒ දේ තුල බැසගන්නේ නැහැ. අපි දන්නවා මේ දේ තුල නෙවෙයි නියම සහනය තියෙන්නේ, මේට වඩා තවයි ඉදිරියට යන මාවතක් තියෙනවා කියන එක අපි දන්නවා. දැකගෙන මනස පැත්තට වැඩි බරක් දාලා මානසික සුවයක් කරා අපි යනවා. අන්න ඒ දෙවනි පියවරට යෑම තමයි හරියට සඳහන් කළේ අර පංචකාම සැපතෙන් ඈතට යෑම කියලා. අර වනාන්තරේ ඈතට, අර මුලින් වෙච්ච පිරිසට වෙච්ච අනතුර නොදෙකපු අය ඈතට ගියා වගේ අර දෙවෙනි පිරිස මොකද කරන්නේ? හැකිතාක් දුරට මේ පංචකාමෙන් දුර වෙලා ඉන්න උත්සාහ කරනවා. හැබැයි පින්නතුනි අපි උත්සාහ කළත් ඇතැම් විට බැරි වෙන වෙලාවල් තියෙනවා. කොච්චර දරුවට තියෙන ආශාවන් අඩු කරගන්න බැලුවත් බැරි වෙන වෙලාවක් තියෙන හැම ඉඳලා ඉඳලා බණ භාවනා කළේ කියත් ඇතැම් විට අපේ හිත ශක්තිමත් නැති වුණොත් මොකද වෙන්නේ? මට ගේ දොරවලට ආසාවක් නෑ, දරුවන්ටත් ආසාවක් නෑ, මන්න දැන් හොඳටම හිත හදාගෙන ඉන්නවා කියලා හිතනවා. නමුත් වෙන දින අවසාන කාලය වන විට අර ඔක්කොම නැවත මනසින් හොයාගෙන අපි යනවා. ඒ තුල අපි ප්‍රමාදයට පත් වෙනවා. අන්න ඒකයි තියෙන අනතුර. මේ මොහොතේ අපට යමකට ආස්ථාවක් නැහැ කියලා අපි කිව්වට පින්නතුනි ඒ හේතු ටික යෙදිච්ච වෙලාවේදී අපි ඒකෙන් ආස්ථාවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ. හිතේ ස්වභාවය අපි අර සඳහන් කළේ වරක්. දැන් අපි අකමැති දෙයක්, ලෑලි කැල්ලක් වගේ දෙයක් ගඟක් අයින් තියෙනවා නම් අපි දැන් අකමැති වෙන්න පුළුවන්. නමුත් ගඟේ ගහගෙන යනකොට අර කල්ල යනවා. ඒ වගේ තමයි ජීවිත අනතුරේදී අපි කුමන හෝ දෙයක අර පංච ඉන්ද්‍රියයන්ගෙන් ගත්තු අරමුණක් අපි බැසගෙන අර ඈතට ගිහිලෙන උත්සාහ කළත් අර දුෂ්කර සමයේ, ග්‍රීෂ්ම ඍතුවේ අවසාන මාසයේ නැවත කන බිමට ආපු සතා වගේ අපිත් නැවත පංචකාමයන් හොයාගෙන එන හැකියාව අපිට තියෙනවා. මෙන්න මේකයි මේකේ තියෙන අනතුරේ නිසා දෙවැනි පියවරත් අපි ඉක්මවල තවත් පියවරකට අපි යන්නට ඕන. මෙන්න මේ අනතුරක් දැකපු ශ්‍රමණ බ්‍රාහ්මණයා මොකද කරන්නේ? එයාලා තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා ඒ අය මේ පංචකාම ගුණයන්ට ආසාව පුළුවන් තරම් අඩු කරගෙන ඉන්න උත්සාහ කරනවා. පුළුවන් තරම් හිත හදාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ නිසා ඇතැම් විට සමහර අය මේ පරිත්‍යාගයන් කරනවා. සමහර අය පැවිදි වෙනවා. දැන් සමහර අය ඉන්දියාවේ වගේ ඉන්නවා. සමහර බ්‍රාහ්මණ ආගමික අය ඇතැම් විට අවුරුදු 20-22 කදී තනි කරන සියලුම දේවල් අත්හැරලා යනවා. අමතකත් අත්හැරලා යනවා. ඇතැම් විට ගියේ කොහෙද කියලා හොයාගන්නවත් නැහැ. ඒගොල්ලන් හිමාලය ආදී කැලෑස් ලෙස මුළු ජීවිත කාලයම මොනවරු විදියට කාලය ගත කරනවා. හැබැයි පින්තුනි හැම හිටියත් මෙන්න මේ තුන්වෙනි පියවරේදී සඳහන් කරනවා මෙහෙම මුනිදම් රකින්න ගිහිපු අය ආධ්‍යාත්මික ප්‍රගතියක් සඳහා මෙහෙම කටයුතු කරන අය තව තැනකට හිර වෙනවා. මොකක්ද ඒ හිර වෙන ස්ථානය? ඒ හිර වෙන ස්ථානය තමයි සස්සතෝ අයං ලෝකෝ. අසස්සතෝ අයං ලෝකෝ, මේ ලෝකේ සාස්වතයි මේ ලෝකේ අසස්වතයි කියලා සත්‍යත් පුද්ගලෙක් එක්කෙනෙක්ය දෙන්නෙක්ය ජීවය ශරීරයත් එක්කෙනාය දෙන්නාය සත්‍ය මරණ මාසු ඉන්නවාද නැද්ද කියන මෙන්න මේ දෘෂ්ටි වලට පත් වෙනවා. පින්නතුනි මෙන්න මෙතන තමයි ජය ගන්න අමාරුම තැන. සාමාන්‍ය කාම ගුණයන් ටික අයින් කරන එක එච්චරම අමාරු වන්නේ එක මොහොතින් අයින් කරන්න පුළුවන්. පින්නතුනි කාම උපාදාන කියන එක එච්චර අමාරු නෑ අයින් කරන්න. නමුත් පින්නතුනි දික්ටි උපාදාන කියන එක දෘෂ්ටි වශයෙන් ගත් උපාදාන දුරු කරන එක ලේසි නෑ. සමහර ඇතැම්මිට මුළු ජීවිතයම පරිත්‍යාග කළ කැපවීම කළ රැකියාවලින් නැස් වෙලා ඉඩකඩම් ඔක්කොම පරිත්‍යාග කළ පැවිදිනවා. පැවිදි වුණත් පින්නතුනි නොඑක් විදියේ දෘෂ්ටි වල ඊළඟට හිර වෙනවා. මොකද්ද හිර වෙන දෘෂ්ටිය? එකක් තමයි මේ සත්වයා මේ ලෝකයේ දිගින් දිගටම නොනැසී පවතිනවාය කියන සාස්ත්‍ර දෘෂ්ටිය. කෙටියෙන් කියනවා නම් අපි ජීවිතයේ මේ දිගටම එකම විදියට තියෙන්නේ. මරණයෙන් පස්සෙත් මේ සත්‍යයම යනවා. මේ හිත මේ මොහොතේ තියෙන හිත එක දිගටම යන හිතක් අපිට තියෙන්නේ කියලා අපි හිතන් ඉන්නේ. නැත්නම් මේ කර්ම කරන සත්‍යයම මේ ඊළඟට විපාක විඳින ආගියාත්මෙත් මම අහවල් යන හිතේ මෝහණය කළත් මම දැනගත්තා මම තමයි හිටියේ. ඔය ඊළඟ ආත්ම භාවයේ මැදින් කියලා අපි දැන් හිතනවා ආමෝහණය කරාම තේරෙන මෙයාම කියලා. ඔක්කොම සාධක තියෙනවා එකක්. හරි හිටපු දැනක් හරි මතකයක් හරි ඔක්කොම හරි. ඒ ඥාතිනු සඳර ගන්න ගෙදරට ගියාම තමයි. දැන් අපි හිතනවා කොහොමද මේ ඒ දැනත්තාම තමයි මේ ඉන්නේ කියලා. සංසත් යනවා හරි නමුත් වෙනතුනේ පරමාර්ථ සත්‍යයට යනකොට කොහොමද සත්‍යේ? ඔය එතෙන්දී අතීතයේ ඇතිවෙච්ච ස්කන්ධ පංචකය එතනම නිරුද්ධ වුණා. නිරුද්ධ වෙල ඒ මොහොතේ අලුතෙන් හටගත් ස්කන්ධ පංචකයේ ප්‍රතිඵල විදියට හැම මොහොතකම අලුත් සිටවිල්ලක් සහිත පංච පංස්කන්ධයක් ගොඩ නැගීමෙන් තමයි අද අපි මේ ඉන තත්ත්වයට ආවේ. මරණයෙන් පස්සේ ජීවිතය විතරක් නෙවෙයි පින්තුනි. බුදුහාමුදුරුවෝ සාති කියන භික්ෂුවට සඳහන් කළා මරණයෙන් පස්සේ මේ ආත්ම භාවයේ ඉඳලා ඊළඟ ආත්ම භාවය ගැන හිතක් තියා. බුදුහාමර සඳහන් කරනවා මේ දැන් ඉන්න මොහොතේ ඉඳලා ඊළඟ මොහොතට යන ස්ථිර සිතක්වත් නিত্য වූ සිතක් ගැනවත් මම කියන්නේ නැහැ කියලා. ඊහනම් පින්නතුනේ කොහොමද මරණයෙන් පස්සේ මියා මේ යන්නේ මියා මේ කර්ම විඳිනවා කියලා කියන්නේ? සම්මුති ලෝකේ යනවා හරි. දැන් මෙතන ගැටෙන්න යන්නේ අප දැන් මියානේ මේ කර්ම කරණේ වතුර යාද කියලා. දැන් මේ පින්නතුනේ එකක් හරි දන්න මේක ලියදලා අපි මේ කියන්නේ තමන්ගේ ගෞරවය රැකගන්නේ. අය මොඩ ප්‍රශ්නේ මහන්නේ බයි. දැන් අපට සමහරට මේ කියලා හොඳටම කියලා කියලා අන්තිමට සමහර අය තාම මොඩ ප්‍රශ්නයක් අහනවා. ඉතින් තේරෙනවා මෙච්චර මේ කෑ ගන්න කිව්වේ පොතෙන්ට ගිය කියලා හිතන සංගයයක් ඇති වෙනවා. දැන් අපි මේ සාමාන්‍ය දානයක් දෙන්න අවුරුද්දට සැරයක් වෙන කෙනෙකුට මේ බණ කියන්නේ නැහැ. මේ බණ කියන්නේ මාසිකව සිල් ගන්න, භාවනා කරන, සතිපතා භාවනා පන්ති වලට එන, සතිපතා ධර්ම සාකච්ඡා වලට එන ඔබටයි මේක මේ කියන්නේ. ඒක කිව්වට පස්සේ ආයෙ මේ අගමුල මාරු කරගන්න එපා. පින්නතනි බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ සඳහන් කළා යම්කිසි කෙනෙක් හිතනවා නම් මේ කර්ම කරන සත්වයා මේ නැවත ඊළඟට යන්නේ කියලා. ඒක දෘෂ්ටි කාන්තාරයක්. දෘෂ්ටි විසෝකයා දෘෂ්ටි හතරේ අතරම වීමක් කියලා සඳහන් කළා. හැබැයි මේකෙන් කියන්නේ නැහැ පින්තුනි කම්මන්තගත සම්මාදිතිය නැති කරගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. දැන් අපි පින්දහම් කරන උදේවට බුදුන් වඳිනව පහන් පත්තු කරනවා බෝධි පූජා තියනවා වැඩේ කියන සාල කරනවා ලොකු ආනඩ උපස්ථාන කරනවා පින්තුනි මේ කම්මන්තගත සම්මාදිතිය පිළිහිදලා කරන්නේ මේවා නැතුව නෙමෙයි. හැබැයි ඒ කම්මස්සගත සම්මාදිතිය ඉඳගෙන ස්වර්ගගාමී මාර්ගයේ අපි පිහිටන අපේ ඒ ලෞකික සම්මාදිතිය තුළ විතරක් අපි ඉන්නේ නැහැ. බුදුදහම නැති කාලෙක නම් අපි ඒ දර්ශනේ හිටියට කමන්නේ නැහැ. දැන් අපි මේ ඉන්නේ සම්බුද්ධෝත්පාද කාලෙක පරමාර්ථ සත්‍ය ලෝකේ විස්තර කරපු ලෝකෝත්තර දර්ශනයක් යන්න පුළුවන් කාලෙක ධර්මයේ තියෙන කාලෙක අපි මේ ජීවත් වෙන්නේ. එතෙන්දී අපි මේ සම්මුති සත්‍ය ලෝක වගේම ගැඹුරු සත්‍ය ගැනත් අපි දැනුවත් වෙන්නට ඕන. එතකොට එතෙන්දී පින්නතුනි මේ සත්‍ය දිගටම නොනැසී යන සත්‍යය කියන පදණේ අපි නැහැ. ඒකෙන් කියන්නේ නැහැ වෙන සත්‍යයක් කැවිලි මේ කර්ම ටික ගන්නවා කියන එක නෙමෙයි යන්නේ. වැරදි දැනකට වැටෙන්න එපා. මේ දැන් මම බණ කියන්න මෙතෙන් තාවනම් ඒ ඇවිල්ල වාඩි වෙච්ච මොහොතේ තිබෙච්ච ස්කන්ධ පංචකය. එතනම නිරුද්ධ වෙනවා ඊළඟ ස්කන්ධ පංචකයට උපකාරයක් කළා. යා එතනම නවතිනවා. දැන් පහන් සීයක් එක ළඟ තියෙනවා නම් අපි ඒක ඊට පන්දමක් අරගෙන එකක් පත්තු කරනවා ඊළඟ පත්තු කරනවා ඊළඟ පත්තු කරනවා ඊළඟ පත්තු කරනවා. නැත්නම් ඒ ළඟ ළඟට ඊළඟ පත්තු කරනවා. පත්තු කරාට පින්නතුනි එක ඊටි පන්දමකින් අනිත් ඊටි පන්දමට කිසිම දෙයක් ගියේ නැහැ. එක ඊටි පන්දමකින් කලී අනිත් ඊටි පන්දමටම අවශ්‍ය කරන ඒ රක්ණය ඒ අවශ්‍ය කරන පරිසරය සකස් කර දීමයි කලී. එතකොට බලන කෙනෙකුට හිතෙන්නේ මේක දිගටම මේ පහනේ දෙයක් ගියා වගේ. නමුත් බලපෑමක් වෙනවා. නමුත් එක තැනක ඉඳලා අනිත් තැනට දෙයක් යන්නේ නැහැ. හැබැයි පින්නතුනි එක තැනට යන්නේ නැහැ කියලා අපි කිසිම දෙයක් නැහැ කියලා අලුත්ම දෙයක් කියන්නේත් නැහැ. එතකොට ඒකත් දෘෂ්ටියකට වැටෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සඳහන් කරන්නේ මේ ඇත නැත කියන අංක දෙකම දෘෂ්ටි දෙකම එකම දර්ශනයෙන් දුර වෙන්න ඕන කියලා කියන්නේ. එකම අවබෝධයෙන් එක තැනදිම මේ වැරදි අවබෝධයන් දෙකම දුර වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හටගත්තා. ඒ හටගත්තු එක එතනම නිරුද්ධ වෙනවා කියන එක දකිනවනම් ඇති වෙච්ච එකේ Nirodhe දකිනවනම් ඒ තැනත්තා යමක් දිගින් දිගටම නිශ්චිතව ස්ථිරවම සාස්වත යනවායි කියන දෘෂ්ටියෙන් මිදෙනවා. ඒ වගේම නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය නැවත හේතු දෙක තියෙනකොට නැවත හටගන්න බව දකිනකොට නැස කියන උච්ඡේද දෘෂ්ටියෙන් මිදෙනවා. මෙන්න මේ ඇත නැත කියන දෘෂ්ටි දෙකෙන් දුරු වීමේ මාර්ගය තමයි බුදුදහමේ හදවත වන පටිච්චසමුප්පාදය කියන්නේ. ඒක බුදුන් වහන්සේගේම වචන වලින් කියනවා නම් අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං හෝති කියන කාරණය. ඉමස්ස උප්පාදා ඉදං උපජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන කාරණය. මේ හේතු ටික තියෙනකොට තියෙනවා හේතු ටික නැති වෙනකොට එතනම නිරුද්ධ වෙනා ඉතුරු නැතුවම කියන කාරණය. එතකොට මෙන්න මේ දෙකම එකට දකින කෙනා තමයි ස්කන්ධ පංචකයේ සමුදය වැය කියන දෙකම එකට දකින කෙනා තමයි මේ ඇත නැත කියන දර්ශන අංක දෙකෙන්ම දුර වෙලා යා දර්ශන සම්පත්තිය ලැබලා සිල්වත් කෙනෙක් විදියට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නේ. එනිසා තමයි කරණීයමෙත සූත්‍රය දේශනා කළේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. එතකොට පින්නතුනි මෙන්න මේ දර්ශනේ එනකොට මෙයා දන්නවා දැන් කෙනෙක් මැරිලා දැන් අපේ වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන් ඥාතිවරේ දැන් මැරෙනවා. මැරිලා අපි දන්නවා එයා කැමිට අපිට හොඳටම සාක්ෂි තියෙනවා දැන් ඊළඟ තැන ඉපදෙලා ඉනවා කියලා. මනස ලෝකෙම අපි කියමු තැනක. හොඳටම දැන් අපි මෙයා පුනෝත්පත්තිය කිව්වේ කියලා. අපි දන්න ලෝක සම්මතයේදී අනිත්‍ය කතා කරන අපි දන්නවා ඒක තමයි හොඳයි ඉතින් දැන් ඉතින් හොඳට ඉඳලා නිසා මෙතනට අපි අපි ඇත්ත එක කතා කරනවා. ඒක වරදක් නැහැ. හැබැයි අපි දන්නවා මෙතනින් අතෙන්ට ගියා නෙවෙයි මේ ස්කන්ධ පංචකය මෙතනම නිරුද්ධ වෙනකොට ඒක අදාළ වූ දෙයක් ඒ හේතු ටිකෙන් හටගත්තා. ඒ හටගත්තු එක ඒ විඥාණයට සාපේක්ෂව ඊළඟ තැනට විඥාණය ප්‍රතිසන්දි විඥාණය ගස්සුත් එක අපි දකිනවා. මෙන්න මේ අවබෝධයත් එක්ක දකිනකොට යා සම්මුති සත්‍ය විදියට ඒ පුද්ගලගේ සම්මතය දකින අතර පරමාර්ථ සත්‍ය විදියට හෝ මේ අලුතෙන්ම හටගත්තු ස්කන්ධ පංචකයේ ස්වභාවයත් ඔහු දකිනවා. මෙන්න මේ අවබෝධය කරා යාම තමයි මෙන්න මේ තුන්වෙනි අවස්ථාවේදී අර තනකොළ වගාබිමේ තන භූමියේ තනකොළ ටික කාලා, ඒ කියන්නේ පින්දහම් කරලා නැත්තම් සාමාන්‍ය ජීවිතයක් ගත කල ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කෙනා හැබැයි පින්දහම් කළාට එයා තාම දෘෂ්ටියක ඉන්නේ. මොකද දෘෂ්ටිය එයා හිතනවා මම පින්කම් කළා, මම ඉතින් හරියන ගාන බයත් හොඳ තැනකට යන්නේ, දානෙත් මෙහෙම දීලා තියෙනවා, මාසික වන්දනාවක් දුන්නා, කොහොම කියලා ඉතින් රුපියල් 100 ගානේ මාසෙටත් දුන්නා, එහෙම කියලා අපි ඉතින් ඔක්කොම ටික දැන් මේ යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. එතකොට දැන් මෙතෙන්දී පින්නතුනේ අපි සුගතියට යන්න පුළුවන්. සුගතිය ගැටලුවක් නැහැ. ඒ පුණ්‍යাদি සංඛාර විදියට අපි හොඳ තැනකට යන්න පුළුවන්. ඇතැම්ිට ඔබ ප්‍රාර්ථනා කරොත් ඔබ ඉන්න ගෙදරම නැවත කෙනෙක් වෙලිප දෙන්නත් පුළුවන්, මිනිස්සෙක් වෙනවා. ඔබේ දරුවෙකුට දරුවෙක් වෙලිප දෙන්නත් පුළුවන්. පින්නතුනේ එහෙම කියහත් තාම අපිට අර වැටෙන් බඳින්න පුළුවන් මාරේ ගෙවට තාම තියෙනවා. තාම පින්නතුනේ මාරේ අපිත් එක්ක අමනාප නැහැ. මාරේ අපට හරිය කැමති තාම. බය වෙන්න එපා. දැන් මේ මට්ටම ඉන්නකොට මාරයා කිසියම් කරදරයක් කරන්න නෑ අපට. ඊර්ෂ්‍යා කරන්න නෑ අපට. දැන් අපි මේ ලෝකයේ සමහර ඊර්ෂ්‍යා කරන්නයි කියනන්නේ නේ. හැබැයි පින්නතුනේ මාරයා වසවර්ති මාරයා තුළ මේ ස්කන්ධ මාය දැන් සංකල්පයක් තියෙන මාර සංකල්පයක් අපි ස්කන්ධ මාර මච්චු මාර මේ මාර කියන අදහසින් අදහස් කියපයක් යනවා. හැබැයි විශේෂයෙන් මෙතන කියන්නේ වසවර්ති මාරය කියන කතාව කෙසේ වෙතත් පින්නතුනේ දැන් අද අපි මේ කරන් ඉන්න දේවල් ටිකත් එක නම් බය වෙන දෙයක් නැහැ. අල්ලපු ගෙදර කෙනා නම් ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. අමනාපෙච්ච කෙනෙක් නම් ඊර්ෂ්‍යා කරලා මොකක් හරි බාධාවක් කරන්න පුළුවන්. ඒ ධර්මයේ දන්නේ නැති නිසා හැබැයි ධර්මයේ දන්න මාරය අපට කුපෝත්ම ඊර්ෂ්‍යා කරන්නේ. හොඳට සතුට වෙලා පාටි වල ගිහිලා හොඳට හැපිනවල කන පිනවලන හරියට සද්දට මෙයාත් ඇවිල්ලා බලාගෙන ඉති ඇටෙන් ගහගොඩකට වෙලා අපේ කට්ටිය තව එනවා අපට අමන්නේ හොඳයි කියලා. දැන් ඔක්කොම වැටේ තමන් මේ නිවාපේ ඉඳගෙන දැන් මේ හැම කණයි කියලා දකින්නවා. එයා පින්නතුනේ කොයි වෙලාවෙද අපට බාධා කරන්නේ? කිසියම් අවස්ථාවක පින්නතුනේ කාම භූමියේ දැන් හතර අපාය, මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ හය. දිව්‍ය ලෝක හයනොත් වසවර්ති මාරය සඳහන් කරන්නේ පරිණීමිත වසවර්ති කියන ඉහෙළම දිව්‍ය ලෝකේ තමයි ආයෙන්නේ. එයින් පල්ලෙහාට එනකන් එයාගේ කිසිම බලපෑමක් නැහැ. එයා බාධා කරන්නේ නැහැ. බාධා කරන්නේ කොතෙන්දද? බාධා කරන්නේ හිත දියුණු කරලා ධ්‍යාන වඩමන මට්ටමට එනකොට මෙයා දන්නවා කාම භූමියක් මල දැන් යන සූදානම් වන්නේ. දැන් මේ රූපාචර ලෝකෙට යන්නේ හදන කියලා අන්න එතෙන්දි තමයි බාධා කරන්න පටන් ගන්න. එතකන් මේ කරන්නට උදව් කරන හොඳ. හොඳට ඉන්ද්‍රියම් පිනවෙමින් ඉන්නවට උදව් කරන සෙත් පදනවා. මාරයක තෙන්න බෝධි පූජා තියෙනදී ඔබට හානිය තවත් ඒව කරන්න පුළුවන් වෙන්නේ. පින්නතුනේ ඇයි ඒ ඔහුගේ විශේෂයේ ත්‍රිනුට පාලනය කරන්න පුළුවන්. බුදුහාමර සඳහන් කරන මෙන්න මේ භූමියේ ඉන්නකන් මාරයාට ඔබව පේනවා, ඔබට මාරයාව පේන්නේ නැහැ කියලා. මෙන්න මේ පංචකාම ගුණයට හෝ නැත්නම් අර දෘෂ්ටිවල වෙලෙල ඉන්නකන් අපට මාරය අභියෝග කරන්නේ නැහැ. සාමාන්‍ය දන්නේ නැති අය අනේ මෙයා වාහනයක් ගනී, ගෙදර සාමාන්‍යට වඩා ලොකු ගියක් ගනී, මං මට පාස්සේ බැරි විභාගයක් පාස්සේ කියලා සාමාන්‍ය කෙනෙක් බාධා කරන්න පුළුවන්. හැබැයි පිනතුනේ ඒ අය ලොකු ඉරිසියාකාරයෝ නෙවෙයි. ලෝකෙ ලොකුම ඉරිසියාකාරය කවුද? අපේ ඉහළම සැපත ලබන තැනදී අපට ඉර්ෂ්‍යා කරන කෙනා තමයි වසවර්ති මාරය කියලා කියන්නේ. ඇත්තෙම පිනතුනේ දැන් අපට ඉන්නවා කියලා හිතන ඉර්ෂ්‍යා කරන අය ඇත්තටම පිනතුනේ ඉර්ෂ්‍යා කරන අය නෙවෙයි. ඒ අය මාරේගේ යාළුවෝ ටික. ඒ අය මාරේ දාපු කට්ටිය තවත් මේව කරන්න ලැබෙන්න කියලා ඒ කරන දේවල්. පිනතුනේ මෙන්න මේ සීමාව ඉක්මවලා යනවා කියන්නේ මොකක්ද? දැන් මෙතෙන්ට එන කම සඳහන් වන්නේ මේ සූත්‍රයේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා. අර පළවෙනි පංචකාමයේ නැඹුරු වෙලා පංචකාමයේ තුලම ප්‍රමාදයට පත් වෙලා මුසපත් වෙලා ඉන්න කෙනාට කියනවා මුල්ම පියවරට ආපු කෙනා කියලා. හරි, ඒකට පළවෙනි මෝරංචුව වගේ. දෙවෙනි මෝරංචුව කොහොමද? අර ඈතට ගිහිල්ලා ඉඳලා පායන කාලේ නෑ. ඒතර සමහර අය මෙයකින් වෙන් වෙලා ගිහින් ඉඳලා ආයෙ මේකට එනවා. එයක් මාරේට අල්ලගන්න පුළුවන්. ඊළඟට පින්තුණි, ඊළඟ කෙනා කොහොමද තුන්වෙනි පියවරේදී අර සාමාන්‍ය දේවල්ට අහු නොවුණත් පින්තුණි අපි මෙන්න මේ දෘෂ්ටි වලට පත් වෙනවා. සත්‍ය දිගින් දිගටම ඉන්නවා. නොනැති පවතින නැත්නම් යා හිතන මොකුත්ම නැහැ කියලා මෙතනින් ඔක්කොම සත්‍ය ඉවරයි. ඊට පස්සේ අලුත්ම සත්‍ය කියලා හිතනවා. පින්තුණි ඒකත් මිත්‍යා දෘෂ්ටිය. ඒක උච්ඡේදයට යන්නේ. ඒ අන්තයට අපි යන්නේ නැහැ. දැන් මේ શબ્දය කළා මේ શબ્දය ඇත කිව්වොත් අපිට පෙන්වන්න බෑ කො නෑනේ මොකද හැබැයි මේ શબ્දය නෑ කියලා කවර කිව්වොත් බලන්න මේ තියෙන්නේ කියන පෙන්වන්න පුළුවන් අපිට පින්නොත්නේ. එතකොට මේ શબ્දය කොහමද? මේ શબ્දය ඇඟිල්ලට අයිතිද නෑ, මේ මයික් එකට අයිතිද නෑ, කනට අයිතිද නෑ, විඤ්ඤාණයට අයිතිද නෑ. ඒ වගේම මේ හේතු වලින් බැහැරව මේ සම්පතිය හටගන්නේ නැහැ. කිසිදු හේතුවකට අයිති නොවන, එහෙත් හේතු නැති විට හට නොගන්න. ඒ වගේම පෙර නොතිබී හටගෙන ඉතුරු නැති වෙන, ඉතුරු නැතුවම නිරද වෙන ස්වභාවය තමයි අපේ මේ ජීවිතය තුළ තියෙන්නේ. පින්නතුනි මෙන්න මේක දැක්කොත් තමයි මේක එකපාරකට දකින්න බෑ. මේක අදාළ හැකි තාම් බනහන්න ඕන. බන අහන්න අහන්න අපට තේරෙනවා ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපයවත් ඇහවත් විඥානයවත් නෙවෙයි ඒ රූපය කියලා කියන්නේ. ඒකේ තුලින් ඒ මොහොතින් හටගත් අත්දැකීමක් ඒ මොහොතේ මේක නිරුද්ධ වෙනවා කියන එක අපි දකිනවා. එහෙම දකින කෙනා පින්නතුනේ අර හේතු නිරුද්ධුණාට පස්සේ නැවත අර ඉතුරු කරගන්න ගතිය ටිකෙන් ටික අඩු කරගන්නවා. දැන් අපි ඉතුරු කරගන්නේ මතකයේ විතරක් නෙවෙයි. ඒ මතකයත් එක්කම අර සංයෝජනටක එහෙමමයි අපි ඉතුරු කරගන්නේ. නිසා තමයි මේක බාර කියලා කියන්නේ. මහා බරක් අපි මේ උසුලාගෙන ඉන්නේ. අපි දැකපු අහපු දේවල් අතීතයේ ඔක්කොම දේවල් එහෙමම තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. හැබැයි අපි ඒක නුවණින් දැක්කොත් අපිට ඒක අමතක වෙන්නේ නැහැ. අපිට ඕන වෙලාවක සිහිපත් කරගන්න පුළුවන්. හැබැයි සිහිපත් කරනකොටම දන්නවා ඒ නිරුද්ධ වෙච්ච අතීත අත්දැකීම නැවත මේ වර්තමානයේ මේ මනස හා ධර්ම ලම්මනෙක් නැවත වර්තමානයේ ඇති වෙන දෙයක් කියන එක දකිනවා. එතකොට පින්නතුනි මෙන්න මේ දෘෂ්ටි වලින් මිදෙනවා කියලා කියන්නේ. එතකොට මේ සත්‍යයම දිගටම ඉන්නවා නැත, සත්‍ය වෙන කෙනෙක්, ජීවය වෙන කෙනෙක් සත්‍ය මරණය මැත්තේ ඉන්නවා නැත්ද කියන මෙන්න මේ අන්තවලට අපි එන්නේ. අපි තාම මෙන්න මේ මාර්යාගේ වපසරිය තුල මාර්යාට අල්ලගන්න පුළුවන් මට්ටමේ අපි ඉන්නේ. දැන් අපිට හිතන මරණය පස්සේ ඉපදේද නැද්ද? දැන් මේ ඔක්කොම දේවල් ටික තියෙන මේකට කියන්නේ කතං කතේ කියලා. මේකට තමයි අර මුලින්ම කියන ත්‍රිවිධ සංයෝජනවල විචිකිච්ඡා කියලා කියන්නේ. සෝවාන් වෙනකොට වෙන්නේ විගත කතං කතේ කියලා කියනවා. මෙන්න මේ නිතර නිතර සත්‍ය ඉන්නවද නැද්ද මොකක්ද උනේ කියන මෙන්න මේ ප්‍රශ්න කිරීම ඔහුට නැති වෙනවා. මෙන්න මේ දර්ශනය මුලින්ම පහළ වීමත් එක්ක අපිට ඒක එකපාර පහළ කරගන්න අමාරුයි. අපිත් තාම හැමදේකම මේකට හිත දිනු කරන අය. පින්නතුනි මේ දර්ශනය තුල දිගින් දිගටම අපි ඉන්නකොට පින්නතුනි ටිකෙන් ටික අපේ මේ අත්ත්‍ය සංදැකීම් වල බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අන්න ඒක ඇති කරගන්න තමයි අපි මේ දර්ශනයේ ඉන්නට ඕන. එතකොට යම්කිසි වෙලාවක අපි ඇතැම් විට අනිත් පරිත්‍යාගයන් කරලා සිල් අරගෙන භාවනා කරලා ඇතැම් විට අභිධර්ම ඉගෙනගෙන මේ ඔක්කොම කලිවරණ පින්නතුනි අපි මෙන්න මේ දෘෂ්ටියක බැසගත්තොත් මොකද වෙන්නේ? ඇතැම් විට අපි ගැඹුරු ධර්මයේ කියලා අභිධර්ම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අභිධර්ම ඉගෙන ගත්තත් අපි රූප කලාප බලන අපි මේ ඉන්නේ සත්‍යයේ කියලා බැසගත්තොත් මේ ඉන්න සත්‍යයගේ මම රූප කලාප බලන්නේ කියලා හිතුවොත් රූප කලාප කැඩි කැඩි යන එක බලන්න පුළුවන්. හැබැයි වෙනතනි සත්‍ය සංඥාව දුර වෙන්නේ. බුදුදහමේ යම ප්‍රගුණ කරන්න කියලා කිව්වනම් සතිපට්ඨාන සූත්‍රයේ දෙතිස් ගුණපය ගැන බලන්න කියලා තියෙනවා. සතර මහා භූත රූප ගැන බලන්න කියලා තියෙනවා. නවතිවතික බලන්න කියලා තියෙනවා. හැබැයි පින්තුනේ ඔබ බලන්න කිව්වේ මේ ඉන්න සත්‍යයේ කොටස් ටික බලන එක නෙවෙයි. මෙන්න මේ කොටස් ටික එකතු වෙච්ච තැනක අපට මේ සත්පුද්ගල සංඥාව වදිනවා කියන එක බලන්නයි මේවා කොටස් වශයෙන් බලන්න කියලා කිව්වේ. අපි සත්‍යයේ පුද්ගලයේ පනවගෙන ඉස්තර සත්‍යයේ ඉන්නවා කියලා පනවගෙන එයා කොටස් වලට බෙදන්න ගියොතින් ඒ කොටස් බලන මොහොතේ යම් කිසි විදියක රාගයේ දේශය අඩු වෙන්න පුළුවන්. හැබැයි සත්ව සංඥාව දුර වෙන්නේ නැහැ. සත්ව පුද්ගල සංඥාව දුර වෙන්න නම් අපි දැනගන්න ඕන කුමක් සඳහාද අපි මේක ඉගෙන ගන්න කියලා. නැත්නම් අපි ඉගෙන ගන්න ධර්මයේ තුලම අපි තව දෘෂ්ටියකට පත් වෙනවා මිසක් ඒ දෘෂ්ටිපතින් අපිට ඉක්මිලා යන්න පුළුවන් කමක් නැහැ. එනිසා බුදුහාමුදුරන්ගේ හැම දහම් පදයකින්ම අපිට කියන්න පිනතුනේ බුදුහාමුදුර දේශනා කරනවා ප්‍රත්‍යඥාන තැනැත්තාට සේක පුද්ගලෙක් වන්න. සේක කියන්නේ මාර්ගඵලලාභී කෙනෙක් වෙන්න. ඒ සේක පුද්ගලයාට අසේක පුද්ගලෙක් වෙන්න. රහතන් වහන්සේ කෙනෙක් වෙන්න. ඒ රහත් භාවයට පත් වෙච්ච කෙනාට පිරිනිවනට දිට්ඨ ධම්ම සුඛ විහරණය ජීවත් වීම සඳහා මම දේශනා කරන්නේ එකම එක ප්‍රතිපදාවයි කියලා. මොකද මේ ප්‍රතිපදාව? එක පිනතුනි හොඳට මතකේ තියාගන්න ඕන කාරණයක්. ඔබ කුමක් ඉගෙන ගත්ත ධර්මේ නාමයෙන්? ඔබ හැබැයි ධර්මයක් නම් ඉගෙන ගන්නේ. ඔබ ඉගෙන ගන්නේ ඇත්තටම බුදුහමර දේශනා කරපු ධර්මේ නම්. ඒ ධර්මිය තුලින් ඔබට සක්කාය දිට්ඨිය දුරු වෙන මාර්ගයකට පිවිස වෙන ධර්මයක් නම් ඔබ අහන්නේ. ඒ ධර්ම තුල පිනතුනි දුකෙහි හට ගැනීම අනිරුද්ධ වීම ප්‍රකාශ වෙන්නට ඕන. ඒ ධර්මයේ තුල දුකින් හට ගැනීම හා නිරෝධ වීම ප්‍රකාශ වන දිගට බලන්නේ කොහොමද? ඒ ධර්ම දේශනාව තුල දෙපින්නතුනේ මෙන්න මේ ස්කන්ධ පංචක ගැන විස්තර වෙන්නට ඕන. රූපය කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංඛාරය කියන්නේ මොකද්ද? විඥාන කියන්නේ මොකද්ද? මේකේ ස්වභාවය මොකද්ද? මේකේ හට ගැනීම නිරෝධ වීම මොකද්ද? අනුබයි මේව පහක් තියෙනවා කියලා හරි ඒ දේශනාව තුලින් ප්‍රකට වෙන්නට ඕන. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව තුලදීම දේශනා කළේ සංකේතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන කාරණේ. බොහෝ දෙනෙක් ඉඳන් ඉන්නේ දුක කියලා කියන්නේ ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ, මරණ විදුක්ඛ මේ දෙක කියලා. ඒවත් සාමාන්‍ය ලෝක විවහාර මට්ටමෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒව පිළිදෙන්නේ බුදුහාමුදුරුවෝ කෙනෙක් සාරසං කාබලක්ෂය පෙරම් පුරන්න ඕනේ නැහැ මේක තේරුම් ගන්න. මේක සාමාන්‍ය කෙනෙකුට මේ එම්බන්තන මිනිසෙකුට තේරෙනවා මේක. මේ රෝහලේ වැඩ කරන නර්ස් කෙනෙකුට තේරෙනවා මේක හොඳට නිතර ලිඩු දැකලා. පින්නතුනේ මේක සාමාන්‍යයෙන් අවුරුදු දෙක තුනක් දැක්කත් පුළුවන්. දැන් මෙතේ පෑ ගණකේ තේරුම් ගන්නත් පුළුවන්. නමුත් ඒක නෙවෙයි පින්නතුනේ බුදුහාමුදුරුවෝ කෙනෙක් ලෝකයේ පහළ වෙලා දේශනා කරන්නේ. දේශනා කරන්නේ අවිද්‍යා සහගතව මේ ස්කන්ධ පංචකය හටගත්තොත් ඒ ස්කන්ධ පංචකයෙන් නිරුද්ධ වීම නොවනින් නොදැක්කොත් ඒ ස්කන්ධ පංචකය තුල බැසගෙන අපේ දුක් සැප විඳින ගන්නවා. ඇසින් දකින රූපයේ කනෙන් අහන ශබ්දය මේක නිරුද්ධ වුණාට පස්සේ කියේ කියන හැඟීමට આવති. කෙනෙක් තමට යම් දෙයක් කිව්වොත්, කෙනෙක් දැක්කොත්, දෙයක් ඇහුවොත්, ඝනසුන්දක් වින්නොත් ඒ අත්දැකීමට පස්සේ ඒක එහෙමම ඉතුරු වෙනවා කියලා හැඟීමක් આવති. ආකල්පයක් આવති. මේක තමයි පිනසින අවිද්‍යාව කියලා කියන්නේ. මේ හැඟීමෙන් හිටියොතින් අපි කලනොත් කියලා කියනවනේ බෝනස් එකක් ලැබෙනවා, ඩිස්කවුන්ට් එකක් හම් වෙනවා, මොනවද ලැබෙන ප්‍රතිලාභ ටික, බෙනිෆිට්ස් එකක් හම් වෙනවා මේත් එක්කම. පින්නතුනි ඒ ආකල්පයෙන් අපි හිටුවත් අපිට ලැබෙන තෑගි ටිකක් තියෙනවා. මොනවද ඒ තෑගි? ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංයෝග, මේ වගේ නිදහස් වෙන්න බෑ. අනේ මට දරුව විතරයි ඕනේ, මේ වගේ මේව නම් මට එපා කියලා කියන්න බෑ. දරුව නිශ්චිතව ඉන්නවා කියන දෘෂ්ටිය තමයි බැස්සන් ගත්තොත් ඒ දරුවත් එක්ක අනිත් දුක් ටිකෙන් නිදහස් වෙන්න බෑ. දල්වා තිබෙන ආලෝකයකට පහනකට පරඟටියක් පැන්නොතින් ඒකේ සැප තියෙනවා කියලා හිතලා පැනනොතින් අනේ මට පහන් දැල විතරයි ඕනේ පිච්චෙන නම් බෑ කියලා කිව්වට හරියන්නේ නැහැ. පණින්න ආසා කළොතින් පිච්චීම නොමිලේ සැපෙන්නේ නැවි. පින්නතුනි අන්නේ වගේම තමයි බුදුහාඳුරු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. මෙන්න මේ හටගන්න ස්කන්ධ පංචකය, ඒ හටගන්න තැනදීම නිරුද්ධ වෙනවා කියන එක දකින්නත්, ඒ වගේම ඒ හටගත්තේ අතීතෙන් ආපු දෙයක් නෙවෙයි මේ මොහොතේ හේතු ටිකක එකතු වෙන කියන එක අපට දකින්න හුරු කරවන්නයි ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. මෙන්න මේ මට්ටමේ ඉන්න කම්ම පිළිතුනේ මේ අවබෝධය ලබන තුරුම අපි මේ අවබෝධය ලබලා අපි ආකල්ප වල වෙනසක් වෙන කම්ම අපි ඉන්නේ මායාවේ ෂේම භූමිය අපි ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මේ මායාවට අපව පාලනය කරන්න පුළුවන් වපසරෙන් අපව අයින් කළා. සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරිත කියලා සඳහන් කළා. තමන්ගේ පියාගේ විශේෂ ගෝචර භූමිය හැසිරෙන්න කියලා බුදුහාමුදුර අපට දේශනා කළේ සතර සතිපට්ඨානය තුල හික්මෙන්න කියන කාරණේ. මෙන්න මේ දර්ශනයේ ඇතුව අපේ කායනපස්සනාව වඩනවා. මෙන්න මේ දර්ශනය මුලින් ඇති කරගෙන වේදානපස්සනාව වඩනවා. මේ දර්ශනය ඇතුව අපි චිත්තානපස්සනාව වඩනවා. ධම්මානපස්සනාව වඩනවා. මේ සතර සතිපට්ඨානය කරන්නේ පිණිස මොකද්ද? කායානපස්සනාව වඩනකොට අපට තේරෙනවා ශරීරය කියන්නේ මොකද්ද? භෞතික දේ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් මේ පේන පටිවිආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප විතරක් නෙවෙයි. අපේ ශරීරෙ මෙහෙම දිගහරින් නවන හැකියාවක් තියෙනවා නම්, නම් සීල ස්වභාවයක් තියෙනවා නම්, එබෙන ස්වභාවයක් තියෙනවා නම්, කර්මන ස්වභාවයක් තියෙනවා නම්, සැහැළු බවක් තියෙනවා නම්, මේ ඔක්කොමත් පින්නතුනේ සලකන්නේ රූපස්කන්ධයේ විදියට. මේ පේන භෞතික දේ විතරක් නෙවෙයි, මේ පෙනීමත් සලකන්නේ රූපස්කන්ධයේ විදියට. ඒකට රූපය ගැන ලොකු විග්‍රහයක් බුදුදහම තුල තියෙනවා. ඒ රූපය කලින් තිබෙන මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි. දැන් මේ පේන ඇස, දැන් මේ අපිට පේන ඇස් තියෙනුනේ. පින්නතුනි මේ පේන ඇස සාමාන්‍ය ලෝකයා හිතන් ඉන්නේ කොහොමද? සාමාන්‍ය ලෝකේ හිතා කෙනා හිතාගෙන ඉන්නේ මේක ඉපදෙනකොට තිබෙන ඇසයි මේ තාම තියෙන්නේ කියලා. ඊට වඩා ටිකක් අධ්‍යාපනයේ දිනුනහම කොහොමද හිතන්නේ? විද්‍යාඥයෙක් ටිකක් ඉගෙන ගත්තොත් හිතනවා ආ මේ කැඩි කැඩි බිඳ බිඳ යන එකක් තමයි මේ යන්නේ කියලා. දිගටම වෙනස් වෙමින් යනවා කියලා දකින්නේ. එතකොට සමහර අය කියනවා ආනේ හරි හොඳයි විද්‍යාවට හොඳට බුදුදහම ගැලපෙනවා, බුදුදහමේ මේ කියන අනිත්‍යය කියලා හිතාගෙන ඉන්නවා. බොහෝ දිනක් හිතන්ගෙන පින්නතුනේ මේ විද්‍යාඥයන් කියන උපතේ පටන් කැඩි කැඩි බිඳ බිඳ යන එක මේ බුදුදහමේ විස්තර කරන්න කියලා. එහෙනම් පින්නතුනේ විද්‍යාඥයෝ කිමන් දකින්න ඕන? එහෙනම් එයා දුක අවබෝධ කරගත්තා වෙන්නට ඕනේ ඊ යද නිච්ඡන් තන් දුක්ඛම්. යම් කිසි කෙනෙක් අනිත්‍යය දැක්කොත් එයා දුකක් දකිනවා, එයා අනාත්මතාවයක් දකිනවා. හැබැයි පින්නතුනේ ওই කියන විද්‍යාඥයන්ට එයාලා අනිත්‍ය නෙවෙයි දකින්නේ, එයාලා දකින්නේ විපරිණාමය. විපරිණාමියත් අනිත්‍යතාවේ ලක්ෂණයක් තමයි. හැබැයි විපරිණාමයේ අනිත්‍යතාවයයි දෙක සමාන නෙවෙයි. දැන් හොඳට කැමරා හැම දාලා යමක් වේගින් රූප කනප වෙනස් වෙන හැටි ඉතාම සියුම් කරමින් බලන්න පුළුවන්. එහෙම බැලුවා කියලා යමකට තියෙන රාගය දේශ අඩු වෙන්නේ නැහැ. ඒ මොහොතට ටිකක් අඩු වෙන්න පුළුවන්. නමුත් නැවත ඒක පිටනවා. ඒතර බුදුදහමෙන් කියන මොකද්ද මේ ඇස? බුදුදහමෙන් කියන ඇස පිනතුනේ මේ මොහතේ රූපය සජීවී වෙනකොට, විඥානයකට එකතු වෙනකොට, සම්පස්සේ එකතු වෙනකොට, චේතනාව එකතු වෙනකොට, විතක්ක විචාර සංහා සංඥා මේ ඔක්කොම කරුණු 10ක් එක විට එකතැන සම්බන්ධ වෙන තැන සජීවී වෙනසක් තමයි බුදුදහමෙන් කියන්නේ. එතකොට ඒ ඇස සජීවී වෙලා බලන මොහොතෙහි ඒ ඉතාම සියුම් මොහතේ පිනතුනේ අනිත් ඉන්ද්‍රිය පහම ඩෙත්. අනිත් ඉන්ද්‍රිය පහම ක්‍රියාත්මක වෙන්නේ එක වෙලාවක එක ඉන්ද්‍රියක් හරහා එක අධ්‍යක්ීමක් විතරයි තියෙන්නේ. එතකොට විද්‍යාඥයන් කියන විදිහට මේ ඇස බිනිබිද යන්නත් පුළුවන්, රූපේ වෙනස් වෙයි යන්නත් පුළුවන්, බාහිර බලන රූපත් එක විට මේ සියල්ලක් වෙන්න පුළුවන්. ඒක භෞතික මට්ටමේදී හරි. නමුත් පින්නතුනි ආධ්‍යාත්මික පරමාර්ථ සත්‍යයට යනකොට ස්වභාවය මොකද්ද? එක ඉන්ද්‍රියකින් එක මොහොතක එක අරමුණක් විතරයි ලැබෙන්නේ. ඒක ඉතාම ශනිකව හටගෙන ඒ මොහොතෙම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා තැන්පිට ඒ ඉන්ද්‍රියම ආයසක්‍රිය වෙනව නැත්නම් වෙන ඉන්ද්‍රියක ක්‍රියාත්මක වෙනවා. දැන් මේ පින්නතුන් මේ බණහන විට හිතාගෙන ඉන්නේ, දැන් කණෙන් බණත් අහගෙන ඉන්නේ, මේ ආන්දෝත්‍යහ බලාගෙන ඉන්නේ, සාමනහර රසයකුත් විඳින්මින් ඉන්නේ, මේ කොට්ටේ අමාරුව හේතු වෙච්ච අමාරුවක් කියන මේ ඔක්කොම එකට කියලා දැන් මේ හිතන් ඉන්නේ. නමුත් පින්නතුන් මේ ඔක්කොම වේගවත් නිසා එක ළඟ තියෙන එක ළඟ නිවීමෙන් පස්තුමෙන් තියෙන වේගවත් නිවීමපත් වෙන බලපහයක් තියෙන වගේ එකක් පත්තු වෙලා ඒක නිවිල තමයි අනිත් එක පත්තු වෙන්නේ. නමුත් ඊටාම වේගයෙන් මේ පහම වෙන්නේ, හයම වෙන්නේ. නමුත් බලාගෙන ඉන්න කෙනාට පේන්නේ හයම පත්තු වෙලා තියෙනවා කියන එක. අර වේගයේ වැඩි නිසා අපේ ජීවිතයේ ස්වභාවයත් ඒක. ඒතර මෙන්න මේක දකින්න දකින්න තමයි පින්තුනේ ආයතන කුසලතාවය ඇති ගන්න. මෙන්න මේක තමයි බුදු දානය කියන නියම දක්ෂතාවය. ඔබ හොඳට උපාධියක් ගත්තොත් ඒකත් ඉතින් දක්ෂතාව කියලා කියනවා. ඔබ වාපිය දන් කළ හොඳ සිටියකින් ගියක් ගත්තොත් ඒකත් දක්ෂතාවයක් තමයි. ඔබ හොඳ වාහනයක් ගත්තොත්, හොඳ අමාරුම හොඳ ඉහළ විශ්වවිද්‍යාලයක උපාධියක් ගත්තොත් ඒකත් දක්ෂතාවයක් තමයි. හැබැයි පින්තින් බුදු දහමේ දක්ෂතාවය කියනම දක්ෂතාවය මොකද්ද? ඒකට කියන්නේ ආයතන කුසලතාවය කියලා. The skillfulness of senses, proficiency of senses. ආයතන කුසලතාවය කියන්නේ ඇහැට රූපයක් දකිනකොටම සම්මා සතියෙන් ඉඳගෙන දකිනවා. මේ ඇසට මේ මොහොතේ ඇතිවෙච්ච රූපයක් කියන එක දකිනවා. ඒ රූපය එතනම නිරුද්ධ වෙනවා කියන එකත් දකිනවා. ඒ රූපය අතීතයෙන් මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි, වර්තමානයේ අනාගතයට යන එකක් නෙවෙයි කියලා හැම මොහොතෙම සිහිපීටුවා ගන්නවා. ඉන්ද්‍රිය හය ගැනම එයා දැඩි අවධානයෙන් ඉන්නවා. මෙන්න මේ අවබෝධය සහිතව ඉඳගෙන දැන් මුලින් සඳහන් කළ පියවර ටිකේදී අර වගා බිමටම ඇවිල්ලා තනකොළ කාල වගා බිමේදීම මුලාවට පත්වෙලා ඉන්න සත්තු වෙනවා, අහිංසක මුවන් ඉන්නවා. ඒ වගේම ග්‍රීෂ්ම කාලය ඇවිල්ලා මුලාවට පත්වෙන සත්තු ඉන්නවා. ඒ වගා බිමේ කාලා ඒ කිට්ටුව හැංගිලා ඉන්න සත්තුත් ඉන්නවා. හැබැයි මේ තුංගොල්ලාම ඉන්නේ මාර්යාගේ සියම භූමිය තුල, මාර්යාගේ භූමියේ ඉන්නේ. නමුත් අපි එතනින් ඉක්මිලා යන්නට දැන් මේ මාර්ගය විවර කරගත්තා. පින්නතුනි මෙන්න මේ අවබෝධය ලබන්නයි පින්නතුනි අපි හැකිතාක් දුරට කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදේවය දකින්න, ආයතන කුසලතාවයේ දකින්න, පටිසම්පාදයේ තියෙන අංග තේරුම් ගන්න, අනිත්‍යය ප්‍රකට කර ගන්නයි අපි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. ඒ කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් වෙනතුනි එයා දන්න දේ එයාගෙන් අහා ගන්න. එයා දන්න දේ වැරදි දෙයක් නම් එයා සමන්දේ කියන දේ පිළිගන්න සූදානම් නම් එයාට මේ දේ කියලා දෙන්නත් බලන්න. හැබැයි ඉතින් එයා පිළිගන්න සූදානම් නැත්නම් කරන් දෙන්නේ. එයා පිළිගන්න සූදානම් නැත්නම් ඉතින් එන් එහාට ධර්මයේ කතා කරන්න යන්නේ වෙන මොකක් හරි දෙයක් අහන්න. එයා ගිහිපු ගමන් කොහෙද, මොන රැකියාවද කළේ, ඒවා ටික අහන්න කමන්නේ. හොඳට සුහඳ විනයට හොඳට සංග්‍රහ කරන් ඒවා කරන්න. නමුත් ඊට වඩා දෙයක් ඇහින් කරන් ගන්න යන්නේ අපට. අමනාප කරගන්නත් එපා, නිකන් හිත නරක කරගන්න එපා. මොකද යාම අපේ මවදෙම අපි වෙලා හිතේ හිටියයි මේ තින්නේ. අඩුවනි සුගති හරි අපිට වන් උත්සාහ කරන්න පස්සේ කාලේ හරි තේරෙති. පින්නතුනේ මේ අවබෝධය ළඟදී පින්නතුනේ අපට කල්යාණ මිත්‍රාශ්‍රය කියලා කියන වටිනකම වෙන මේක. කල්යාණ මිත්‍රයන් ලැබුණට විතරක් වැඩක් නෑ පින්නතුනේ. කල්යාණ මිත්‍රයන් ලැබුණට වැඩක් නෑ. ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න. ඒ කල්යාණ මිත්‍රයන් දහමක් කියලා දෙයක් කියනවා නම් ඒ දහමට තමන්ගේ අවනතභාවයේ අනතිමානී ගුණය තියෙනවා. පින්නතුනි දහමේ ළඟදී අපි මුවාක් නිහතමානී වෙන්නට ඕන. මේ පින්නතුන් දන්නවා සරුවත් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට විතරක් ප්‍රඥාවෙන් දෙවනි වෙච්ච සරුවත් හාමුදුරුවෝ ලෝක යථාර්ථය හොයාගෙන බොහෝ කලක් ඇවිස්සරුවා. තමන්ගේ හිත මිතුරු කොලිතත් සමග උපතිස්ස කොලිත දෙන්න සරුවත් මුගලන් දෙනවා. එහෙම ගිය ගමනේදී පින්නතුනි හැම වෙච්ච කෙනෙක් තමයි අසජිහඳුරු කියලා කියන්නේ. නමුත් අසජිහඳුරු ළඟ උන්වහන්සේ වුණා නිහතමානී වුණා. අර තමගේ දැනුම් සම්භාරය ඔක්කොම පසෙක තියලා අර දර්ශනීය තීරුම් ගන්න සුවච භාවයක් ඇති වුණා. අනතිමානී ගුණ ඇති වුණා. ඒ නිසා සරුවත් හාමුදුරන් පුළුවන් වුණා රහත් භාවයට යන්න. යාතරක් නෙවේ. උන්වහන්සේ කොයි තරම් දුරට අර තමන් මුලින් ධර්ම ශ්‍රවණය කරපු ස්වාමීන් වහන්සේට කෘතඥතාවය දැක්වාද කියන කාරණාව ඔබ හොඳින් දන්නවා. ඔව් ඒ ජීවිත කාලය මුළුල්ලේ හිලමු කරුත්වය දැක්වුවා. මේක තමයි පිණුතුනි. අපට කෙනෙක් වෙනුවෙන් ආහාර පානයන් ගියත් දොරක් ඇඳුමක් පැකියාවක් මේ වගේ දේවල් පිණුතුනි මේ ජීවිත කාලයට විතරේ උපරිම සීමා වෙන්නේ. නමුත් අපි කෙනෙකුට ධර්මයෙන් මේ දර්ශනයෙන් උපකාරයක් කරවතින් ඒක තමයි පිණුතුනි සැබෑම උපකාරය වෙන්නේ. ඒක අපට මහා කුසලයක්. ඒක අපේ මෞද්‍යම අපට මහා කුසලයක්. ඒක අපේ ජීවිතයේ ආධ්‍යාත්මික ශක්තිය දිනන මහා ශක්තියක් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපිත් මේ ගමන මගේ තවත් ඉදිරියට යන්නට අපට ඒක මහා උපකාරයක් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ කල්යාණ මිත්‍රයන් මේක අදාළ දේශනා කරන කල්යාණ මිත්‍රයන් තමන් යකෝ ඇසින් දකින්න පුළුවන්, රූපාණයෙන් ඒක අදාළ බණ අහන්න පුළුවන්, ඒවැනි අයගේ පොතපත කියවන්න පුළුවන්, දේශනයක් අහන්න පුළුවන්, ඉන්ටර්නෙට් එකේ වැඩසටහන් බලන්න පුළුවන්. කොමන හෝ දෙයකින් තමන්ගේ මේ දැනුම දිනු කරගන්න උත්සාහ කරන්න දිනෙන් දින මේ දැනුමෙන් වේගෙන් තමන් ඉදිරියට යන්න. හැම මොහොතෙම පිනතුණි උපරිම උත්සාහ කරන්න ස්කන්ධ පංචකයේ සමුදේ වැඩකින් උපරිම තැනකට හිත තියාගන්න. ඒ තියාගන්න අතරේදී කම්මැලිකමක් ඇති නොවෙති ටිකක් ඉතින් බුදුගුණ බාහනා කරන්න මරණාසිතේ කරන්න කේන්තියක් යන වගේ තේරෙනවා නම් මෛත්‍රිය බාහනා කරන්න රාගයක් වගේ ඇති වෙනවා නම් අසුභ බාහනා කරන්න ඒවත් කරන්න හිතේ හැම විතරිනවා නම් ආනාපානසතිය කරන්න ඒ වගේම උපහාර සලසා ගනිමින් මේ දර්ශනය තුළ අපි යනකොට පිනතුනේ අපි එදිනදා කරන සාමාන්‍ය කටයුතු කරන අතරේදී අපි දන්නවා නියම සතුට තියෙන්නේ මේ ආධ්‍යාත්මික මානසික දියුණුව මත කියන කාරණය අපි හොඳින් දකිනවා. දකින්න පිනතුනේ තමන් වැඩිපුර විවේකී හදා ගනිමින් තමන් කැමති භාවනා කමඨහනක තමන් සිත දියුණු කරනවා. මෛත්‍රී භාවනාව සියලු සත්ත්ව සුවපත්ත්වා කියලා හැකිතාක් හිතේ කර්මණකින් තියන උත්සාහ කරනවා. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී බුදු ගුණ වඩා වඩාත්ම සිහිපත් කරලා හිත සමාධිගත කරගන්න උත්සාහ කරනවා. ඒව කරනකොට තමන්ගේ හිතේ ගැටුමක් වගේ විටින් හිත ඉක්මනටම වෙනස් වෙනවා වගේ තේරෙනවනම් තමන් ටිකෙන් ටික ආනාපාන සතියට යනවා. ආනාපාන සතියේ වේගවත් පිණුතුනේ විතරක අඩු කරන භාවනාවක් තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. ඒක ඒ විටම කෙනෙකුට හුරු වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමයි තමයි අපි ටිකෙන් ටික මූලික සතර කමටහන් ටික කරන්නේ. කරමින් පිණුතුනේ මෙන්න මේ දර්ශනයත් එක්ක යනකොට බුදුහාඳුරු ඊළඟට සඳහන් කරනව මොකද්ද? දැන් මේ හතරවෙනි පියවරේදී සඳහන් කරන්නේ සමනෝ බ්‍රාහ්මනෝ කියලා නෙවෙයි. දැන් මුල් පියවර ටිකේදී සඳහන් කළේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා. හැබැයි හතරවෙනි පියවරේදී සඳහන් කරන්නේ මොකද්ද? භික්ඛෝ කියලා. භික්ඛෝ කියන්නේ මහාන වෙන්න ඕනේ නැහැ. දැන් පස්වක මහානෝ දැක්ක ගමන් බුදුහාරෝ ආමන්ත්‍රණය කරේ භික්ඛෝ කියලා. සතර බිය දක්නා කෙනෙක් ඉන්නව නම් මේ නිවන් මාර්ගයට බැසගත්තු කෙනෙක් ඉන්නව නම් එයා ගිහි ගෙදර වුණත් එයාට සාමාන්‍ය විදියකට බිකු කියලා කියන්න පුළුවන්. මේ සම්බුත් සසුනේම පැවිදි වෙන්න ඕනේ නැහැ. දැන් පස්වක මහණුන් පැවිදිුනේ පස්සේ. නමුත් පස්වක මහණුන් දැක්ක මුල් අවස්ථාවේදී බුදුහාම සඳහන් කළේ බිකු කියලා ආමන්ත්‍රණය කළේ. බාහිර දාරුචීරිය පැවිදිුනේ නැහැ. නමුත් බාහිර දාරුචීරිය මිය ගියාට පස්සේ බුදුහාම සඳහන් කළේ අනිස් ස්වාමීන් වහන්සේලාට මහණෙනි මේ මිය ගිහිලා ඉන්නේ ඔබගේ සබරමචාරින් කෙනෙක් මේ දේහය ඔසවලා අරගෙන යන්න ගිහිල්ලා දේහය ආදාහනය කරන්න මේ අලුවලින් ශෛත්‍යයක් හදන්න කියලා. මේ තනිකර ගිහියෙක් නේ. හැබැයි ගිහියෙක් වුණත් ලෝකෝත්තර ගමන මගේ අවසානයේ ගිය ඉතාම සුළු මොහොතකින් බුදුහාම සරහන් කළේ බාහ්‍යමාව වෙහෙසනපත් කරේ නැහැ කියලා. ඉතාම ඉක්මනින් රහත් වෙච්ච කෙනා මේ සම්බුත් සසුනේ බාහ්‍ය දාර කෙරිය කියලා කියනවා. පින්නතුනි මෙන්න මේ අනිත්‍යතාව පිළිබඳ දැනුම සුතමේ ඥාණයෙන් මුලින් ලබා ගන්නට ඕන. හරියට දැන් තමන්ගේ අපේ විදුලි පන්දමක් නැත්නම් ආලෝකයක් දැල්වගත්තා වගේ. මෙන්න මේ ආලෝකයේ දැල්වගත්තට පස්සේ තමයි පින්නතුනි සැබෑවටම ආධ්‍යාත්මික ගමන් මගේ මගතොට විවර වෙන්නේ. මෙන්න මේ අවබෝධය ළඟාගත්තු ප්‍රමාණයට ඔහු ඊළඟට ඉතාම වීරියෙන් මේ ගමන් මග යන්න උත්සාහ කරනවා. ඒ සඳහා පළමුවෙන් කරන්නේ පින්නතුණියා සමතේ දිනු කරනවා. හිත සමාධිගත කරනවා. කුමන හෝ කමඨහනකින් සිත සමාධිගත කරමින් අතීතයට අනාගතයට හිත දුවන ගතිය ටිකෙන් ටික අඩු කරලා වර්තමානයේ තුල හැකිතාක් හිත පිහිටුවා ගනිමින් හිතේ එකඟ බව, සමාධිමත් බව, සමතේ අඳිනු කරනවා. මේකට කියනවා චිත්ත භාවනා කියලා කියනවා. මේක සමත භාවනා කියලා කියනවා. සමත භාවනාවේ දිනුව විදියට පිනතුනේ යා ටිකෙන් ටික හිතේ ඉහළ ආධ්‍යාත්මික මට්ටම් කරා යනවා. ඒ පළවෙනි පියවර තමයි විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය ලබා ගන්නවා. එමේ පිනතුනේ අපි මෙතන ඉඳන් මේ කරුණ කියන්නේ අපි ඉගෙනගත්තු කරුණයි. අපි අත්දැකීම් නෙවෙයි කියන්නේ. පිනතුනේ ධාන අංග තමයි මෙතන ඉඳන් විස්තර කරන්නේ. මේ අවස්ථාව වෙනට ඒ පුද්ගලයා අනිකරම අර පංචකාමී ඉක්මවල ගිහිලා දැන් තියෙනවා. පංචකාමයෙන් සතුට වෙන ඊටාම ලාමක ස්වභාවය මේ තැනත්තාගේ ළඟ දැන් නැහැ. ඔහු ඊට වඩා මානසික සුවයක් කරා මේ යන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ අවස්ථාවේදී යාගේ හිතේ විකාරකයේ තියෙනවා, හිතේ යම් යම් දේවල් සිතන ගතිය තියෙනවා, විමසන ගතිය තියෙනවා, හිතේ ප්‍රීතිය තියෙනවා, සැපය තියෙනවා, එකඟ බව තියෙනවා. මේ දෙක සපුරාම මානසිකව තෘප්තියෙන් ඉන්න කෙනෙක් කියලා කියනවා. බුදුදහමේ සඳහන් වෙනවා කියන තුනේ යම් කෙනෙකුට මෙන්න මේ ධ්‍යාන වල පළවෙනි පියවර මේ ප්‍රථම ධ්‍යානෙනේ. යම් කෙනෙක් ප්‍රථම ධ්‍යානෙ ලබා ගත්තනම් ඒ තැනත්තා කියන තුනේ සතර ආපාය, මනුස්ස ලෝකය සහ දිවි ලෝකය කියන මේ සියලුම තැන්වල තියෙන යම්තා උපරිම සතුටක් තියෙනවා නම් ඒ සියලුම සතුටේ ඉක්මවල යන සතුටක් හොලව. අනේ ඒ නිසා තමයි මේ මොහොතේ මායාව ඔබට ඊර්ෂ්‍යා කරන්නේ. මායාවේ කිවිෂය පතේ ඉක්මල ගියා. මෙතෙන් තැනකන් තමයි ඔබ බාධා කරන්නේ. මෙයින් පස්සේ ඔබට බාධා කරන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර මුවන්ට ඉබේ කන්න කාලය යන විදිහ ඉඳහැරිය වගේ මායාවේ ඉඳ මතැඟිලි ගහන්නේ. මේ තන පසුකල යනකන් තමයි විවිධ උපක්‍රම මගින්, ඇතැම්මිට ක්ලේශ මගින්, ඇතැම්මිට උපක්ලේශ මගින්, ඇතැම්මිට වංශනික ධර්ම විදියට අපේ සිතේ කෙලෙස් ක්‍රියාත්මක වෙනවා. ඇතැම්මිට කෙලීම රාග ද්වේෂ එන්න පුළුවන්. ඒක ක්ලේශ. හැබැයි ක්ලේශ වලට වඩා බලවත් උපක්ලේශ කියන්නේ. දැන් හතුරෙක් හතුරෙක් විදියටම හිත සකන් කරනවා නම් ගැටලුවක් නැහැ. නමුත් උපක්ලේශ කියලා කියන්නේ මොකද්ද? හතුරන් එනවා මිතුරෙක් වලින්. ඒවට තමයි උපක්ලේශ කියලා කියන්නේ. දැන් කෙනෙකුට උපකාර කරන්න ඕන නම් උපකාර කරනවා කියනවා. ඇතැම් විට යටින් රාගය යන්නේ. ඇතැම් විට කෙනෙකුට උපකාර කරනවා වගේ පේනවා. තමන්ගේ කමනාපගෙන කියනවනේ යමනාපගෙනට පේන වෙනස්නට උදව් කරනවා. යාට පාරම ගුවන්නම් මම ඔයාට උදව් කරන්නේ මෙයාට නම් උදව් කරනවා කියලා පේනවා. පේනොතේ මේ යටින් යන්නේ වෙන එකක් නෙවෙයි. මෙන්න මෙතෙන්ට තමයි අපි පේනතුනේ අපි දක්ෂ වෙන්න ඕන. මෙන්න මෙවැනි කැලේ තමයි පින්නතුනේ අපිට හුඟක් තියෙන්නේ. ඇතැම්මිට යම් දෙයකට පින්කමකට සහභාගි වෙනවා. පින්කම් කරන අදහසක් තියෙනවා. නමුත් ඊට වඩා ඇතැම්මිට වෙනත් කීර්තියක් හෝ වෙනත් අපේක්ෂාවක් තමයි ළඟ මේ තියෙන්නේ. මේවත් නෑ උපක්ෂේප කියලා කියන්නේ. මෙන්න මේ විවිධ ක්‍රම වලින් පින්නතුනේ මායා අපව හසු කරගන ස්ථානමේ. ඒ නිසා අපට මෙන්න මේ වගේ දර්ශනයක් ලැබුණා නම් ඒ දර්ශනේ ලැබිච්ච කෙනා හැම තැනදීම ඒ අභියෝග පසුකලම ඉදිරියට යනවා. ඔහු බාහිර දේවලට ඇලෙන ගතිය හුවා කඩ වෙනවා. බාහිර දේවල් වලින් යා රැවටෙන්නෙත් නැහැ. යාගේ දේවල් වලින් අනිත්තර වටන්න යන්නෙත් නැහැ. තමන් පරිහරණය කරන දේවල් වලින් ඇඳුමෙන් පැළඳුමෙන් කිසිම දෙයකින් තමන් නැති දෙයක් පෙන්වන්න උත්සාහ කරන්නේත් නැහැ. සාමාන්‍ය ප්‍රවෘත්ති පිටියයි නසාරන. මොකද යාට ඒකින් ප්‍රුක්තියක් නැහැ. මොකද ඊට වඩා ඉගෙන මානසික සුවයක්, ඉගෙන මුළු කාම ලෝකෙම සදිවි ලෝකයේ සියලුම සැපයක් ඉක්මවල යන සුවයක් දැන් මෙයා හිම කරගනිමින් මේ ඒ මගේ ගමන් කරනකොට යාට පින්නතුනේ ඒක ඉගෙනම සුවේ බවට පත් වෙනවා. දැන් බ්‍රහ්මයන් ගැන සඳහන් කරන්නේ පීති බක්ඛා භවිෂති කියලා. ප්‍රීතිය ආහාර කොට ජීවත් වෙන්නේ කියලා. දැන් සතර අපාය ගත්තොතින් පල්ලෙහාට යන්න ආහාර ලබා ගන්න හුවාක් මහසි වෙනවා. නිරේ සත්තු ඇතැමිට කල්ප ගණන් නිරාහාර වෙනවා. ඊට පස්සේ භූතයන් ප්‍රේතයන් වගේ සත්තු ඇතැමිට හුවාක් වෙලාවට බඩගින්නෙන් ඉන්නවා. ඇතැමිට සේම් සොටු වගේ දේවල් අනුභව කරනවා. ඇතැමිට වෙනත් අයගේ පරිත්‍යාගයේ තුලින් ලැබෙන දේවල් වලින් ජීවත් වෙනවා. සතුටු සිව්පාව ගත්තොත් අච්චරම අමාරු නෑ. හැබැයි ඉතින් දවස් පුරාම උදේනාර ඇවෙනකන් කෑම හොයන තමයි යන්නේ. දැන් වන්දර උදේ ආවදේශ මොහොතේ වඩාගෙන රැණින්ද ගෙනම කෑම හොයන්නේ මතක. කවුරුත් එහෙමයි නේ. ඊට වඩා ටිකක් වන මනස දින වෙච්ච සතු වෙන ටිකක් ඉන්නවා. ටිකක් කෑම හොයන ටිකක් විවේකී වෙන්න. මනස ලෝකේ දෙනකොට කොහොමද? අපිට පැය 16ක් 18ක් වුණා. පැය 8ක් වැඩ කරන්න ඇති. අපිට මේ හදෙනකොට. සමහර ඒක පින වැඩි වෙන වැඩි වෙන දක්ෂතාවයක් දැක මේකට එනකොට ඇතැම් විට මෙහි අවුරුදු දෙක තුනක් හම්බ කරලා ලංකාවට ගිහින් ඉඳපස්සේ. ඊට පස්සේ ටිකක් අඩු වෙනවා. අර මෙහි සාඩු වෙනවෙන්නේ නැනම මේ උපයන්. සමහර විට තවත් පිනකට ගැනපත් කොහොමද? මනස ලෝකේ එනකොටම අම්මා තාත්තා ඔක්කොම ඉතුරු වෙලා තියෙනවා. ඉඳ කඩන් ගියදර වාහන ඔක්කොම අරන් තියෙනවා. ඒ පින වැඩි අය. එයා ඊර්ෂ්‍යා කරන්න එපා. එයා පින් තියන අය. අපි ඉතින් එච්චර පින් නැහැ නේ. නමුත් අපි ඊට වඩා පින් තියෙනවා. අපි ධර්මය අපිට තියෙනවා. ඒ ඔක්කොම ඉක්මන අපිට යන පුළුවන් කර්ම චක්‍රයෙන් ධර්ම චක්‍රයෙන් ඉක්මන පුළුවන් ශක්තියක් අපිට තියෙනවා. පින්තුනි මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා දිව්‍ය ලෝකයට යනකොට කොහොමද ශක්තිය? රැකියා කොහොමද කරන්න ඕනේ? ඒ දිව්‍ය තලයට අනුරූපව එයා හැමදේ දේ තමන් ඉදිරිපිට මැවෙනවා. ඒක තමයි හේතු ස්වභාවය. ඉහළට යන්නේ නැහැ. ඒ සැපයක් වැඩි වෙනවා. එතකොට පින්තුනි දිව්‍ය ලෝකයේ ආශ්‍රිතවම සතුත් ඉන්නවා. මේ පින්තුන අහලා තියෙන්නේ අස්සයෝ මොනරු ගවයෝ ඒ වගේ සත්තු ඉන්නවා දිව්‍ය ලෝකයේ ආශ්‍රිතව. හැබැයි අපි කියනොද දිව්‍ය ලෝකේ සත්තු ඉන්නවයි කියලා? දිව්‍ය ලෝකේ කටේති උපාරේ පිටේ ඒ සතා දෙවියෙක් වෙන්නේ නැහැ. දැන් අපේ ගෙදර ඉන්න බල්ලා මිනිහෙන්ද? අපේ ඇඳේම නිදා ගන්නවනේ. අපේ පොට්ටෙම නිදා ගන්නවනේ. ඒ සතා මිනිහෙක් වෙනවද? ඒ සතා අපේ ගෙදර හිටියගෙන මිනිහෙක් වෙන්නේ. ඒ වගේම තමයි දිව්‍ය ලෝකේ ඉන්න සතා දෙවියන් ළඟ ඉන්නවා. දෙවියන්ට උපකාර කරනවා. දෙවියන් යාමට දෙවියන්ට අහදිනුත් යනවා. ඒ වැඩිපුර පින් කරපු සත්තු. හැබැයි සත්තු පින් කරයි කියලා ඔහුගේ මනස දිනු කිරීමේ හැකියාවක් නැහැ. ඔහු තිරි සංගත සතාමයි පාසු කණික ලැබෙනවා. දැන් ලංකාවේ බල්ලෙක් ලංගෝකින් බෙල්ල හිර කරගෙන ඇදගෙන යනවා. මෙහෙ බල්ල වාහන ඉස්සරහම තියා යනවා. ඇතැමිට ළමයා කල්ලුගෙන එකෙක් ගහ යනවා නේ. ලංකාවේ ළමයා දැක්ක තොරු වත ගන්න. මේ මොකද ඒක? පින්නතුනි මේක තමයි වෙනස. ඒ භවයන්හි පාසුකම් වල වෙනසක් තියෙනවා. හැබැයි වෙනසක් තිබුණට පින්නතුනි ඒ ආත්ම භාවයට අනුරූපව මනස දිනු කිරීමේ හැකියාව තමයි බුදුදහමෙන් වැඩිපුර අගයකට සැලකන්නේ. දැන් ෂණ සම්පත්තිය කියලා කියන්නේ බ්‍රහ්මචාරීයක ජීවිතයක් හැසිරෙන්න පුළුවන් වාතාවරණයක් තියෙන ස්වභාවයටයි ෂණ සම්පත්තිය කියලා කියන්නේ. දැන් කොච්චර ලස්සන රූපයක් ඇතුව බුද්ධිමත් ඉපදුනත් අබුද්ධෝත්පාද කාලේකන එයාට ෂණ සම්පත්තිය නැහැ. ධර්මයේ තියෙන කාලයක වුණත් එයා මිනිසුන් අතර තිරසංගත සතෙක් වුණොත් ඒත් එයාට ෂණ සම්පත්තිය නැහැ. මනුස්ස ලෝකයේ තැන්විට හොඳ ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තගේ දරුවෙක් වෙලා ගෙදර ඉපදුනා. ඒ දරුවා මන්ද බුද්ධික නා. ඒ දරුවාට මේ ෂණ සම්පත්තියක් නැහැ. එනසා ෂණ සම්පත්තිය ගැන මේ සියලුම දේවල් එකට ඒකරාශී වෙලා නියම සද්ධර්මයන් ශ්‍රවණය කළා බඹසර වෙසෙන්න පුළුවන් මානසිකත්වයක මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඔස්සේ තමගේ ජීවිතය පවත්වා ගන්නට ඒ පුද්ගලයාට කොච්චර දුරට ශක්තිය තියෙනද කියන කාරණය මතයි ෂණ සම්පත්තිය තීරණය වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනි ටිකෙන්ට ගිහිලට යන්න සැපේ වැඩි. කාම ලෝකයෙන් මනුස්ස ලෝකෙට හලු ආහාරපට ඕනේ. අපේ කර්ම බීජයට අනුව ප්‍රසන්න විඤ්ඤාණ අනුව ලැබෙච්ච ශරීරයට මේකට නැහැ නිකන් ලොකු මැෂින් එකක් වගේ. මේකට ඉතින් වාද්‍ය වල දාලා අඹරලා තමයි ඕජාව ගන්න. හැබැයි දිව්‍ය ලෝකේ යනකොට භෞතික දේවල් අඹරන්න ඕනේ නැහැ. ආහාරය කියලා ඉතින් ඕජාව විතරක් ගන්න පුළුවන්. එහෙම මට්ටමට ගිහිලා ටිකෙන්ට ගිහිලට දිනු වෙලා බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ භෞතික දෙයකින් දෙයක් ගන්න අවශ්‍ය නැහැ. ඔවුන් මානසික සුවයම ජීවත් වෙන සත්‍යයන් බවට පත් වෙනවා. ඒ වගේම පිනතුනි මේ මනසින් දිනු වෙන බ්‍රහ්ම ලෝකේ දැන් මේ සත්‍ය පසුබල යනත් එක්කම ප්‍රථම ඥානයේ පසුබල යනත් එක්කම පිනතුගේ කාමයේ පංච නීවරණ සැලකිය යුතු ප්‍රමාණයකින් උගේ දුර්වල වෙන විතරක් නෙවෙයි ඔහු ඒ ප්‍රථම අධ්‍යානයේ සැතම මිය ගියොතින් ඒ ඉපදෙන බ්‍රහ්ම ලෝකයේහි ලිංග ભેදය නැහැ. ලිංග ભેදය තියෙන තැනක අපි ඉපදෙන්නේ ඇයි? අපි ඒ සඳහා කැමැත්ත තියෙන විඥානයක් සහිතව අපි ඉපදුනේ. ඒ නිසයි ඒට අදාළ පරිසරයක අපි ඉපදුනේ. නමුත් ධ්‍යාන මට්ටමට හිත දිනු කරනකොට අපට ඒ අවස්ථාවේ නැති වෙනත් එක්කම ඊට අනුරූප ලැබෙන විඥානය ලැබෙන ශරීරයටත් ඒ අවශ්‍යතාවයක නැහැ. ඒ ඉන්ද්‍රිය නැහැ. ඒ වෙනස නැහැ. මේ විදිහට පින්නතුනි ප්‍රථම ඥානය ලැබුවා. ළබල ඊළඟ පියවරේදී දෙවනි පියවරේදී පීති සුඛේ කාංගත අර විතක්ක ਵਿਚාර දෙකක් හිතේ කතා කරන ගතියට තමයි විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. ඒකත් නැතිවලා තවත් මනස සංවර වෙන මට්ටමකට ගත්තා. පීති සුඛේ කාංගත ඇතුළු ප්‍රීතිය සැපේ එකඟ බව විතරක් තියෙන ඔහු දෙවනි ඥානපත් වුණා. එතනුත් නැවතෙන්නේ නැහැ. එතන තව දුරටත් එන්න එන්නම තවත් සමතේ ගැඹුරට යනවා. සැපේට ඒකාග්‍රතාව පමණක් තියෙන තුන්වෙනි ඥානපත් වෙනවා. ඊළඟට උපේක්ෂාව ඒකාග්‍රතාවයේ තියෙන හතරවෙනි ඥානපත් වෙනවා. එන්න එන්නම මේ ට්‍රැක් එකට බැස්සට පස්සේ පින්තු නවතින්නේ නැහැ. ඔය පුළුවන් තරම් දුරට ඉහළටම හිත දිනු කරන මට්ටමට යනවා. මොකද ඔහුට වැඩිපුරම සතුට තියෙන්නේ මේක දැන් ඔබට හොඳ රැකියාවක් සල්ලි උපයන්න හොඳ රැකියාවක් ලැබුණා තින්. අපි කිමු දවසට ලොකු ගාණක් ලැබුණා කියලා. හොඳ වාහනයකුත් එක නොමිල වාහනයකුත් ලැබුණා, ගේකුත් ලැබුණා. දැන් ඔබ හැමදාම යනනේ උදේට වැඩට නේ. උදේ නෑ නිදිය ගන්නෙ උදේ අවදින බලාගෙන නේ. ඒ තරම් නෑ අවුරුදු 60 දී විතරම යනවා නම් බලන්න 65 දක්වාම හරි කරගන්න. එතැන් විතරම නොගිහිල්ලා ඉන්න පුළුවන් නම් ඒත් බලන්න හරි කරන්න කියලා. පින්නතුනි මේ සාමාන්‍ය ලෞකික ස්වභාවයක් තමයි. ඒක උනත් කෙනෙකුට එපා වෙන පුළුවන්. නමුත් මේ ආධ්‍යාත්මික ගමන් මගේ මේ ඉහළ මානසික තලයට පත් වෙච්ච කෙනා පින්නතුනි ඊට වඩා ඉහළ මානසික සුවයක් ඉඳිනවා. ඔහු දිගින් දිගටම ඒ ඔස්සේම යනවා. හැබැයි මේ යන්නේ සාමාන්‍ය අන්‍යාගමික කෙනෙක් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලේ හිටිය ආලාර කාලාම උද්දකරංකුත්ත අසිත තාපසය වගේ කෙනෙක් නෙවෙයි මොහු. මෝ භික්ෂුවා, මෝ ශ්‍රුතවත් කෙනෙක්, මෝ ශ්‍රාවකේ, මෝ චතුරාර්ය සත්‍ය ගැන ආරක්ෂණ මාර්ගය ගැන ඉගෙනගෙන සිත වඩන කෙනෙක් මෝ. ඔහුගේ මේ චිත්ත සමාධිය සම්මා දිට්ඨි පුරේ යවන් කියලා කියනවා. සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් ආලෝකයේ සපයාගෙනයි මෝ චිත්ත සමතෙන් ඉදිරියට යන්නේ. මෝ හැම දෙයක්ම කරන්නේ පින්නතුනි නිවනට නැමුණුකොට. නිවනට නැවිල තමයි හැම භාවනාවක්ම කරන්නේ. මේක තමයි පින්නතුනේ නියම නියම ශ්‍රාවකයාගේ තියෙන සම්මාදිතී ලක්ෂණ. දැන් මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. මෛත්‍රී භාවනා කළා සීල සත්ව සුවපත්ත්වා කියන මෛත්‍රියෙන් හදවත පුරවගන්න විතරක් නෙවෙයි යන්නේ. එහෙම හදවත පුරවගන්න ගියත් ඒ තැනැත්තා මම නිදොක් වෙම්මා කියලා නොකිව්වත් එයා සාමාන්‍ය වෙනත් ආගමක කෙනෙක් වගේම තමයි මෛත්‍රී භාවනා දිනු කරන්නේ. බුද්ධ ශ්‍රාවකෙක් නම් බුද්ධ ශ්‍රාවකයා අහං අවේරම මොහොමි කිව්වත් ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ යක් කොයිතරම් දුරට ඒක නිමලට නැමුණකොට දෙයක් කරනද කියන කාරණේ. ඒ චිත්ත සමතය සමතෙන් නවතින නෙවෙයි ඔහු යන්නේ. සමාහිතෝ වික්‍රේ යථාභූතං පජානාති කියලා කියනවා. ඒ සමාධිගත වෙන්න වෙනෝ ඒ හැම හැකියාවක්ම උපයෝගී කරගන්නේ කොමක් සඳහාද? ස්කන්ධ පංචකය මේ සමුදේවය දකින්න තමයි. ඒක පැහැදිලි කරගන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ. එහෙම නැතුව අපි කුමන භාවනා කරත් වෙනතුනේ මම කියන වචනේ නොකි නොකියල කිව්වයි කියලා අමුතු වෙනසක් නැහැ. ටිකක් ආඩම්බර වෙන්න පුළුවන් මම නම් ආරාමයේදීම සක්කාය දිට්ඨිය දුරු කරගෙන කරන්න කියලා. එහෙම මාන්නයක් ඇති කරගන්න පුළුවන් වෙන දෙයක් නැහැ. පින්නකින් අපි ධර්මයේ අහද්දී ඊටාම බුද්ධිමත් වෙන්න ඕන, ඊටාම නුවණින් වෙන්න ඕන. ධර්මයේ අහද්දී ඔබ දක්ෂ වෙන්න ඕන. එහෙම නොවුනොත් පින්නකින් දේශනා කරන හැම දේශකයක්ම කියන දේ හරි හරි කිය කිය අපි අර වනේ අන්ද ගජෝ විය වෙන. වනේ අන්ද ගජෝ විය කියන්නේ මොකද්ද? කැලේ අතරමං වෙච්ච අන්ද ඇටා වගේ. ඒකට මේ පැත්තනට ඒ ගහේ අහම හැප්පෙනවා, මෙහාට යනකොට ඒ ගහේ හැප්පෙනවා, මේ පැත්තට යනකොට වලේ වැටෙනවා, මේ පැත්ත යනකොට මෙහි පටලැ වෙනවා. බොහෝ විට අපිත් එහෙම හැපිනුතුනි. එක්කෙනෙක් දේශනා කරන ආයක හොඳයි කියලා හිතනවා. ඊට පස්සේ කියනවා මේ හඳ හොඳයි. ඊට පස්සේ කියනවා අරක මරු පණ කියලා. හැම පැත්තටම යනවා පිනුත අන්තිමට නන්නක් තරයක්. එහෙම නොවෙන්නට පිනුතුනි. ඔබ හුඟක් දක්ෂ වෙන්නට ඕන විශේෂයෙන් පිනුතුනි මේ ස්ථානේ අපි. අපි හුඟක් මහසින පිනුතුනි ඔබගේ ධර්මඥානේ දිනු කරන්න. ඒක නිකන් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි පිනුතුනි. ඒක ඇත්තමිට ලෝකේ ඉහෙළම කැපවීම වෙන්නත් පුළුවන් මේක අපි කරන්නේ. එක බණට ඇතැමිට අපි සතිය වෙනකොට සූදානම්. එක බණ කියනකො කියන එනකොට ඇතැමිට බණ 10ක් 15ක් 20ක් අහලා ඉන්න පිළිතුරු. දැන් නිවාප සූත්‍රේ මම බණ කියනකොට YouTube එකේ තියෙන බණ ගානක් මම අහලා ආවේ. අපි තම ධර්ම ප්‍රගුණ කරනවා. ඒ හැම දැනදීම ගන්න පුළුවන් ඉහළම කර්ම අරගෙන තමයි ඔබට මේ ඉහළම හරය සාරය දෙන්නේ. හැබැයි එහෙම කළා ඔබේ දැනුවත් බව දිනු කරාට පස්සේ වෙනත් දෙයකින් ඔබ ගිතනු මායි පරිහරණය කරනවා නම් පින්නතුනි එතෙන්දී අපි කනගාටු වෙන්නේ එතෙන්දී සංවේග වෙනවා. සංවේගය වරදක් නෙවෙයි. සංවේගය කියලා තන්නේ නෙවෙයි. ඇයි ඒකට හේතුව? බුදුහාමුදුරුවෝ සංවේගයටපත් වුණා. දේවදත්ත හාමුදුරුවෝ අර විශාල පිටසක් කඩාගෙන ගිහින් මිත්‍යාදෘෂ්ටි හරවනකොට බුදුහාමුදුරුවන්ට සංවේගයක් ඇති වුණා. ඇයි අච්චර පරිත්‍යාගයක් කරලා අච්චර වෙහස සාරසං කල්පලක්ෂයක පරිත්‍යාගයේ කැපවීම දේවදත්ත හිමියන් දෙකට කළා. ඒ නිසා බුදුහාමුදුරුවෝ එදින සංවේගයටපත් වුණා. ඒ නිසා පිනතුනේ ඔබ මුගක් දක්ෂයන් වෙන්නට ඕන කෙනෙක්ගේ බණ අහන්න කමන්නේ. හැබැයි ඒ බණ අහද්දී සැබෑ දහම මොකද්ද කියලා නිවැරදි දහමෙන් බුදුබණ නොවන දේ පැහැදිලිවම හඳුනා ගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. එතන පිනතුනේ ප්‍රධානම කාරණයක් තියෙනවා. කලං සූත්‍රයේ කාරණයක් දේශනා කළා මා බබරූපතයි කියලා කාරය. බබරූපතයි කියලා කියන්නේ අපි යම් යම් තීරණ තීන්දුව නිගමන වලට එනවා කෙනෙක්ගේ බාහිර දැකලා. පුද්ගලයාගේ උපාධිය වෙන්න පුළුවන්, වෙනත් සුසුකම් වෙන්න පුළුවන්, එයාට ඉන්න පිරිස වෙන්න පුළුවන්, ධනය වෙන්න පුළුවන්, රූප සම්පත් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලින් පින්නසින් අපි නිගමන වලට එනවා. නිගමන වලට වෙනවා මෙයා කියන දේ ඇත්තයි කියලා. පින්නතුනි මෙන්න මේ මතේ ඛණ්ඩනය කළ තමයි බුදුහාඳුරෝ බණ කියන පටන් ගත්තේ. මෙන්න තුන අහලා ඇති. සංයුත්ත නිකායේ කෝසල සංගුප්තිය තියෙන පළවෙනි සූත්‍රය. ඔබ කොතන හමුණත් බලන්න. ඒ සූත්‍රය කියන්නේ දහර සූත්‍රය කියලා. දහර සූත්‍රයේ සඳහන් වන්නේ කොසල අයතුමා බුදුහාමුදුරුවෝ හමු වෙනවා. බුදුහාමුදුරුවෝ හමු වෙච්ච වෙලාවේ බුදුහාරණ ගහනවා. බුදුහාමුදුරුවෝ වාස්සේ කොයි වගේ කෙනෙක්ද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා කොසල අයතුමයි මම ලෝකේ සම්මා සම්බුද්ධ කියලා කියනවා නම් මම එහෙම කෙනෙක් කියලා. කොසරේතු මහණවා ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද එහෙම කියන්නේ? මම සත්සාසුරර බොහෝ කාලයක් ආශ්‍රය කළා. මක්කලි ගෝසාල, පූර්ණ කාශ්‍යප, නිගණ්ඨ නාථපුත්‍ර, අජිත කේස කම්බලී, සංජය බෙල්ලට පුත්‍ර, පහුද කච්ඡායන මේ අය ඔබ වහන්සේට වගක් වඩා හුඟක් වයසයි. දැන් මේ බුදුහාර බුද්ධත්වයට පස්සෙත් මුල් කාලෙනි. ඔබ වහන්සේට වඩා හුඟක් පිරිස ඉන්නවා. ඔබ වහන්සේට වඩා හුඟක් කල් වනගතව හිටියේ මේ ඔබ වහන්සේට වඩා හුඟක් පිරිස් බලය, දායක බලය, වෛද්‍ය සිල්වත්කම තියෙන මේ අයවත් කවදාවත් කියලා නෑ සම්මා සම්බුද්දයි කියලා. ඔබ වහන්සේ ඉතාම තරුණ වයසේ බන්දර යවුණේ ඉන්න ඔබ වහන්සේ කොහොමද සම්මා සම්බුද්දයි කියලා කියන්නේ හව? බුදුහාමුදුරුවෝ මොකද දීපු උත්තරේ? බුදුහාමුදුරුවෝ කියනවා රජතුමනි ලෝකේ කාරණා හතරක් තියෙනවා. ලාමකයි, දහරයි, බාලයි, ලාමකයි කියලා නිග්‍රහ කරන්න එපා. කුඩායි කියලා. මොනද ඒ කාරණා හතර? ඒ කාරණා හතර තමයි රජ කුමාරයා. රජ කුමාරයෙ පොඩි කියලා අවමන් කරන්න එපා. ඔහුගේ මහින් යන්න එපා. රජයට කාලෙකින් මරුම් ගන්න වෙනවා. පින්නතුනි සර්පයා කුඩායි කියලා කඩට ඇඟිල්ල දාන්න යන්න එපා. දස්ක ගන්නවා. ගින්දර ගින්දර කුඩා ගින්දරක් කියලා අවමන් කරන්න එපා. භික්ෂුව භික්ෂුව කුඩායි කියලා අවමන් කරන්න එපා කියලා. පින්වතුනි මෙතනින් තමයි කොසරයි තුමා පැහැදලා සංගුණිකය මුළු කෝසල සංයුක්තියක් පිරෙන්නම බණ දේශනා කළේ කරන ආරම්භුනේ මේ සූත්‍රයෙන්. එනිසා පින්වතුනි ධර්මය ගැන ඔබට ධර්මය අහලා හිත ස්ථාවරයක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොයි පැත්තද කෙනෙක් කියනවා කියන්න ඕන කියලා හොඳ පැහැදිලි දැක්මක් ඔබ ස්ථාවර ඇති කරගන්න. ඒ දැක්ම අඩු වෙනා ඊට අදාළ බණ හැකි තරක් අහන්න. ඒ දැක්ම අඩු වෙනා එවැනි දැක්මක් තියෙන කෙනෙක් හමුනහම පුළුවන් තරම් ප්‍රශ්න අහලා අවශ්‍ය ප්‍රශ්න ටික නිරාකරණය කරගන්න. එහෙම නැතුනොත් ඔබ ඔබගේ වටිනා කාලය හුවා නාස්ති වෙන විතරක් නෙවෙයි ඔබ හුඟා කල් හිත දිනු කරගෙන ආපුවා වෙනත් පැතිවලට යන්න පුළුවන්. අපරාධනික කාලය නාස්ති වෙන කෙනෙක්. ඒ නිසා පින්නතුනි එතෙන්දී අපේ ධර්මඥානය යුක්ත වෙන්න ඔබ හැම අංශයෙන්ම හොඳ දක්ෂය. අධ්‍යාපනයෙන් සමාජ මට්ටමින් උගත්කම් වලින් ක්‍රීඩා වලින් නොයෙක් දියුණු ඔබ දක්ෂය. ධර්මයේ ළඟදී පින්නතුනි අපේ දක්ෂතාවයෙන් හැකිතාක් දුරට දිනු කරගන්න උත්සාහවන්ත වෙන්නට ඕන. දැන් මේ රටේ ඉඳලා ඔබ ශ්‍රී ලංකාවට යද්දී මේ ධනෙ ටිකක් බඩු බාන ටිකක් මේ බෙලේ කැලි ටිකක් ප්ලාස්ටික් කැලි ටිකක් විතරක් නෙමෙයි ඊට වඩා පින්නතුනි වටිනාම දෙයක් ධර්මයක් අරගෙන ඔබ යන්න. ඔබේ ළඟ තියෙන සක්කාය දිට්ඨියතුළු කෙලෙස් හැකිතාක් දුරට අඩු කරගෙන යනවා නම් යන්න. ගිහිල්ලා තව ආඩම්බරවල මං ආව රටේ ඉඳලා ආවා කියලා ආඩම්බර වෙන නෙමෙයි යන්න ඕන. ඔබ යන්න ඕන ආවට වඩා කෙලෙස් අඩු පුද්දලෙක් වශයෙන් යන්න ආයි පුළුවන්. ඒ සඳහා පින්නතුනි අපේ ධර්මය හැකිතාක් දුරට අපි සම්බන්ධ කර ගන්නට ඕන. අපේ ජීවිත වටින්නේ එතකොටයි. අන්න ඒ දර්ශනයේ යුක්තව පින්නතුනි මේ ධර්මමගිය පියනකොට අර ප්‍රථම ධානය ආදී ධානාංග ලැබෙමින් මනස උපේක්ෂාව දක්වා ටිකෙන් ටික දින වෙනවා. හතරවෙනි ධානයේ එහෙම කියන්නේ උපේක්ෂාවෙන් ආයෙන්නේ. ඒ උපේක්ෂාව ගැන පින්නතුනි මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය 152 වෙනි සූත්‍රයේ සඳහන් වෙන ලක්ෂණයක්. ඒ සූත්‍රෙදි කියනවා බාහිර ඉන්ද්‍රිය සූත්‍රය කියලා, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා. ඒකේ කියනවා පින්නතුනි මේ හැකියාව අපි දිනු කරගත්තොත් අපි කොයිතරම් ඉක්මනට අපේ හිතට එන කෙලෙස් අඩු වෙනවද කියලා. හරියට ඇහැට රූපයක් පේනකොට ඒ රූපයෙන් රාගාදී ක්ලේශයක් ඇති වෙනවා නම් පින්නතුනි හරියට ඇහැපිය ගහනා වගේ ඉතාම සුළු මොහොතකදී ඒ රාග දේශ ආදී අරමුණු එතනම නැති වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි කනට ශබ්දයක් ඇහෙනවා නම් ශබ්දයකින් කෙනෙක් බනිනවා නම් ඔබට හොඳ කියනවා නම් වර්ණනා කරනවා නම් ඒකෙන් මාන්නයක් හරි දේශයක් හරි ලෝභයක් හරි ඇතිවෙන්නේ කුසල් අකුසල් හැතිවීමේ හැකියාව. ඒවලෙම පින්නතුන හරියට අසුරු සැනක් ගන්න මොහොතක් වගේ ඉතාම ශනික වෙලාවදී ඒක තමයි නැති කරගන්න පුළුවන්. මේ උපේක්ෂාව නිසා. ඒ විතරක් නෙවෙයි නාසයට ගඳ සුවඳක් දැනීමෙන් ඔබේ හිතේ කිසියම් කෙලෙසක් ඇති වෙනවා නම් හරියට ගහන පොලේකට දාපු වතුර බිඳුවක් ඉක්මනටම පහළට වැටෙනවා වගේ තාම සුළු මොහොතකින් නාසයේ ඇසුරු කළ ඇති වෙන කෙලෙස එතනම දුර වෙනවා කියලා. දිව ආශ්‍රිතව ඔබ ගන්න ආහාරයකින් ඔබට කෙලෙසක් ඇති වෙනවා නම් හරියට දිවේ කෙලවරට ගත්තු කෙලපිනක් ඉතාම සුළු මොහොතකින් ඉවත් වෙන වගේ වේලාවකදී අර දිව ඇසුරු කළ ඇති වෙච්ච රාගාදී හැඟීම් ඇති වෙනවා. ලෝභ ආදී හැඟීම් දුර වෙනවා. ශරීරයට කොහොමද? ශරීරයේ ස්පර්ශය නිසා යම්කිසි ක්ලේශයක් ඔබට ඇති වෙනවා නම් හරියට දිගු කලාවක් නවන වගේ වේලාවකදී නවපු වතක් දිගු කරන වගේ ඉතාම සුළු මොහොතකදී ඒ ශරීරයේ පහ සාස්ත්‍රයෙන් ඇති වෙච්ච ලෝභ ද්වේෂ ආදී හැඟීම් දුර වෙනවා. මනසට කොහොමද? හිතට යම් කිසි අතීත අත්දැකීමක් හිතලා හෝ යම් කිසි සිතුවිල්ලක් හිතලා යම් කිසි දෙයක් නිත්‍යයි සපයි ආදී වශයෙන් තමන්ගේ චේතනාවක් ඇති වුණා නම් ඒ ඇති වෙච්ච තමන්ට ඇති වෙච්ච අකුසල සාගත චේතනා හරියට ඉතාම රත් වෙච්ච යකඩ කබලකට දාපු වතුර බිඳක් තාම ගිනියම් වල රත් වෙච්ච යකඩ කබලකට වතුර බිඳක් දැම්මත් කොහොමද? තාම සුළු මොහොතකින් ඒක ගෙවිල යනවා. අන්න ඒ වගේ ඉක්මනටම තමන්ගේ හිතට සිතිවිලි වශයෙන් එන අකුසල් දුරු වෙනවා කියලා. මෙන්න මේ විදිහට පින්නතුනි මේ ගමන් මගියදී අපේ ජීවිත තුළ ඇතිවන වෙනසයි මේ සඳහන් කරන්නේ. ඒ වගේම පින්තුනේ මේ තැනත්තා මේ මට්ටමටම ගිහිල්ලා දැන් තාමත් ඉනි රූපාවචර මට්ටමේ හැබැයි මනුස්ස ශරීරයක් දරාගෙන නමුත් මනසින්ම හෝ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන පුලුවන් සියලුම පදනම සකස් කරගෙන ඉන්නේ. ඔහුට භෞතික වශයෙන් වෙන දුක් ටික උනේ ලැබෙන්නේ. පින්තුනේ ඔහු මිය ගියොතින් ඔහු ඊට අදාළ ඊළම බ්‍රහ්ම තලයක උපදින්න සුදුසුකම් සකස් කරගෙන ඉන්නේ. මෙන්න මේ අවස්ථාවට පින්තුනේ අපි කියනවා සතර බ්‍රහ්ම විහරණ වන්දීනුයි කියලා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ පින්තුනේ හරියට බ්‍රාහ්මණයෙක් වගේ බ්‍රහ්ම ලෝකේ ඉන්න වගේ තමයි අපි මෙන්න මේ සිතවිලි දිනු කරගෙන ඉන්නවනම් මනුෂ්‍ය ශරීරයෙන් දරාගෙන මිනිසුත් එක්ක කටයුතු කරමින් බ්‍රහ්මයේගේ මානසිකත්වය අපට ඉන්න පුළුවන්. ඒකන් දිනු කළ පින්තුනේ තවත් සඳහන් කරනවා ආකාශය අනන්තයි කියලා. අනන්ත වූ ආකාශය මෙනෙහි කරනවා. විඥානය අනන්තයි කියලා විඥානය මෙනෙහි කරනවා. ඒ වගේම කිසිවක් නැහැ කියලා ආකින් සංඥායතනයෙන් කියන මානසික මට්ටම දිනු කරනවා. කිසිවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන හැඟීමෙන් ලෞකික මට්ටම යන පුළුවන් ඉහළම ශූන්‍යතාවය දක්වා සඳහන් වෙන නේව සංඥා නා සංඥායතනයේ නැමැති මානසික මට්ටමට හිත දිනු කරනවා. හැබැයි මේ කුමන ආධ්‍යාත්මික ධ්‍යාන මට්ටමක හිටියද ඔව් හැමදේම කරන්නේ සතර භවයේ දික් කරගන්න නෙවේ. මේ ප්‍රථම ධ්‍යානයේ ඉඳන් යන හැම මඟකම සඳහන් කරන්නේ මායාවේ ඇස් දෙක අන්ධ කරා කියලා. මායාව මුලා කරා කියලා. දැන් අපි මායාවට මරු පහරක් දීගෙන මෙතන පටන් යන්නේ. මායාවට කර ගියා ගන්න දෙයක් නැහැ කියලා කියන උකට අපි ඔක්කේ ඉන්නේ නැහැ කියලා කියනවා. මේ මට්ටමේ ඉක්මවීමත් එක්කම ඔහුගේ දර්ශනපතින් අපි ඉක්මලා ගියා. යනෝ විතරක් නෙවෙයි පින්තුනි. අපි මුලින්ම සඳහන් කර ආකාරයට සමාහිතෝ වික්ඛවේ යථාභූතං අජානාති කියලා සඳහන් කරනවා. සමාධිමත් වෙච්ච හිතට පින්තුනි ප්‍රඥාව ලැබෙනවා. හැබැයි පින්තුනි සාමාන්‍ය මට්ටමේ ඉඳගෙන සමාධිමත් වුණාට මේක වෙන්නේ නැහැ. මේක ඇති වෙන්න නම් සම්මාදිට්ඨියේ කම්මච්ඡකතා සම්මාදිට්ඨිය විතරක් ඉඳලා බෑ. සාස්වා පුඤ්ඤභාගිය උපදිවේපක්ඛා කියලා සම්මාදිට්ඨියේ මුල් පියවර පසු කළා. අරියා අනාස්වා ලෝකුත්තරා මග්ගංගා කියන සම්මාදිට්ඨියේ දෙවෙනි පියවරේ දර්ශනේ ඇතුවයි මේ තැනැත්තා මේ ධ්‍යාන වඩන්නේ. ඒ නිසා ඔහු නිතරම නිවනට නැමිච්ච හිතකින් තමයි මේ සියලුම දේවල් කරන්නේ. ඔව් හැම මොහොතෙම හිත සමාධිගත වෙන්න වෙන්නම ඔව් අනිත්‍යතාවය බලනවා. ස්කන්ධ පංචකයේ සමුදේය බලමින් තමයි ඔහු මේ යන්නේ. මේ යන ගමනේ ප්‍රතිඵල විදිහට පිනතුණු වෙලා ඉන්නේ සංයෝජන ටිකෙන් ටික දුර වෙනවා. සක්කාය දිට්ඨිය මේ රූප වේදනා ආදී බැස ගන්න රූපේ මගේ ඈ රූපයට සිතක් තියෙනවා හිතේ රූපේ තියෙන රූපේ හිත බැස ගන්නවා කියලා මෙන්න මේ වගේ වේදනා සංඥා ආදී සෙසු ආයතන ස්කන්ධ පිළිවෙලව හිත බැස ගන්නා ගතිය ටිකෙන් ටික අඩු වෙලා එන්න එන්න මොහෝ මේකේ සමුදේ වැය දැකීමෙන් හිත දිනු කරන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මෙතන ධ්‍යාන අටක් ගැන සඳහන් කරනවා. රූපාවචර ධ්‍යාන හතකුයි අරූපාවචර ධ්‍යාන හතරකුයි සඳහන් කරනවා. රූපාවචර අරූපාවචර ධ්‍යාන අට ගැනම සඳහන් වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පිනුතුනි නිවන් දකින මේ ධ්‍යාන අටම ලබා ගන්න ඕනේ කියලා. අනාගාමි වෙනකන් කෙනෙකුට ධ්‍යාන නොලබා වුණත් සකදාගම මෙච්චක නැතින පුළුවන් ධ්‍යාන නොලබපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අනාගාමි වෙනකොටම ඔහුගේ ධ්‍යානාංග අනිවාර්යෙන් ප්‍රථම ධ්‍යානයේ අංග හරි පිළිටනවා. එයින් මෙහාට කැමති නම් වඩන්නත් පුළුවන්, නොවඩන්නත් පුළුවන්. හැබැයි පිනතුනි තවත් පැත්තක් තියෙනවා. සමහර රහතන් වහන්සේලා ප්‍රථම ධ්‍යානයේ විතරක් ඉලක්ක කරගෙන මාර්ගඵල ලබන සමහර රහතන් වහන්සේලා රහත් වුණාට පස්සේ සමහර විට අනේ ධ්‍යාන වඩලා විශේෂයෙන් හතරවෙනි ධ්‍යානය දක්වා හිත දිනු කරලා අභිඥා ලබා ගන්නවා. පරිපිත විඥානය, පුබේ නිවාස ඥානය, දීපචක්කු ඥානය, ඉදිබිත ඥානය, චේතෝකාරී ඥානය ආදී විශේෂ හැකියා තියෙන පැත්තකුත් දිනු කරනවා සමහර රහතන් වහන්සේලා රහත් වුණාට පස්සේ. ඇයි එහෙම කරන්නේ? මාන්නයටද? මට අභිඥා තියෙයි කියලා කියනද? නෑ පින්නතුනි, එහෙම කරන්නේ. එහෙම කරන්නේ ඔය ධර්මයෙන් ලෝකෙට සේවය කරන්න. මිත්‍යා දෘෂ්ටිකයි සම්මාදී පිට ගන්න. මේ සද්ධර්මයට බොහෝ කාලයක් දෙව් මිනිසුන් අතර පැතිරෙනවා දකින්නට තියෙන කැමැත්ත නිසා. ධර්මයේ චිරස්ථායී කිරීමෙහි මහත් වූ කරුණාභ්‍යාසය සහිතව සමහර රහතන් වහන්සේ කෙනෙක් ගාථා පාඩම් කරන්නත් පුළුවන්. දැන් මිහිඳුහාමුදුරේ කැකලී මිහිඳුහාමුදුර රහත් වෙලා එන්න ගනි ත්‍රිවිධයේ සම්පූර්ණ කටපාඩම් කළා. ඉතින් වාග් කැම්පස් එකඟයි ඒක සිදින් වේගයෙන් මුළු ත්‍රිපිටකය විතරක් නෙවෙයි ඊට අදාළ අටුවා සම්ප්‍රදායන් සියල්ලක්ම ධාරණය කරගෙන තමයි රාහතුණාට පස්සේ සැතර පස්සේ තමයි උන්වහන්සේලා කාඩ වැඩි. ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ දූරදර්ශී ක්‍රියාපිළිවෙත නිසා තමයි පිනතුනි ලංකාවට බුදුදහම ලැබුණේ. විතරක් නෙවෙයි ලංකාවේ ඇවිත්ින් ශ්‍රී ලාංකිකයන් විසින් ස්ථාපිත කරපු දහම මුළු ලෝකෙම ව්‍යාප්ත වුණෙත් ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ දූරදර්ශී ප්‍රඥා ගෝචර වැඩ පිළිවෙල නිසා. ඒකට පින්නතුනි බුදුහාම සඳහන් කරන්නේ අර ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් පළවෙනි පිරිස මේ අස්කන්නාසාදී පංචේන්ද්‍රිය තුලම තියෙන අරමුණ වලටම නැඹුරු වෙලා ඒ තුලින්ම සැප විඳගෙන ඒ තුලම මැඩගෙන ඉන්නවා. තවත් අය කලක් මේකෙන් අයින් වෙලා ආයි මේකට ඇවිල්ලා වැළඳ ගන්නවා. සමහර අය ඒ පංචකාමීම නොවැළුණත් මනසෙන් මනස සහ ධර්මාලම්බන කියන දෙක ආශ්‍රිත යන දෘෂ්ටිවලට නැඹුරු වෙලා දෘෂ්ටිවල පටලැවිලා ඉන්නවා සමහර අය. මේකත් අනතුරක් විදිහට සැලකන්නේ. එනිසා මේ සියල්ලකින්ම මැඩගෙන බුද්ධ ශ්‍රාවකෙක් විදිහට මේ සසුන් බමසර මගේ ඉදිරියට යන්නට නම් අපට මනා ධර්ම ශ්‍රවණයක් අවශ්‍යයි. ඒ ධර්ම ශ්‍රවණිය සහිතව කෙලෙස් නිවෙන මාර්ගයේ ඉඳගෙන අපි ටිකෙන් ටික ඉදිරියට යනකොට පිනතුනේ මේ සාන්දෘෂ්ටික උදහාම අපට මේ ජීවිතයේ මානසික සුවය ලබන්න පුළුවන්. ඒක තරක් නෙවෙයි මේ ගමන් මගේ යන්නේ යන පිනතුනේ අපි නිදහස් වෙන මොහොතින්ද අපි නිදහස් වෙන දුකෙන් නිදහස් වෙන්නේ. ඒ මානසික දිනුව ලබන පින්නතුනේ අපට මහලු වීමෙන් වෙන දුක් ටික එන්නේ නැහැ. කායික වේදනාවක් එන්න පුළුවන්. නමුත් ඒක තමන්ගේ කියලා තමන් ගන්න නැහැ. ඒකත් හැකිතාක් මානසික දිනුවෙන් යටපත් කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම මරණය නිසා වෙන දුක් ටික එන්නේ නැහැ. රූපේ වෙනස් වීම නිසා වෙන දුක් ටික එන්නේ නැහැ. දරුවන්ගේ අකීකරු වීමෙන්, දරුවන්ගේ දේවල් අසාර්ථක වීමෙන්, නැතඹට ඥාතීන් තමන්ට වියෝධී වීමෙන් ඒ දුක් ටිකෙන් ටිකෙන් ටික තමන් නිදහස් වෙනවා. මේ කියන්නේ පිනතුනේ අනාගතයේ තමන්ට හඬන්නට වැළපෙන්නට තියෙන දුක් වලින් ඒ දුක ලැබෙච්ච වෙලාවේදී නෙවෙයි ඒ දුක ලැබෙන්න කලින්ම ඉන්සුරන්ස් එක දාගෙන ඉන්නේ. දැන් අපි දාපු ඉන්සුරන්ස් හම්බෙන්නේ කොහමද? මරුණට පස්සේ හම්බෙන්නේ ඉන්නයිට තමයි ඉන්සුරන්ස් හම්බෙන්නේ. පිනතුනේ මේ ඉන්සුරන්ස් එක හම්බෙන්නේ ජීවත්ල ඉන්න කාලේදීම අපට අපේ මුළු ආධ්‍යාත්මික ජීවිතේම ලැබෙන රක්ෂණයක් මේක. මෙන්න මේ රැකවරණය ලබා ගැනීම සඳහා තමයි බුදුහාඳුරෝ අපට උනන්දු කරේ අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණානාඤ්ඤ සරණ. තමන්ට තමන් පිළිසරණක් රැකවරණයක් ආරක්ෂාවක් කොට ඉන්න. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ නාඤ්ඤ සරණ. ධම්මම රැකවරණයක් කර ඉන්න, ධම්මම පිළිසරණ කොට ඉන්න. තමන්ට වෙන අනිත් පිළිසරණක් නැහැ. තමන්ට ස්වාමි භාර්යාවන් ඉන්න පුළුවන්, ගේතොර තියෙන්න පුළුවන්, දරුවෝ තියෙන්න පුළුවන්. ඒ හැම දිනක්ම පින්නතුනි අසරණයි. ඒයටවත් ධර්මයේ හර පිළිසරණක් නැහැ. අපි අසරණ වෙච්ච වෙලාවේදී ලෙඩ දුක හැදුනට පස්සේ මරණසන්න මොහොතේ ඒ දරුවෝ ටික ඔක්කොම ඇවිල්ලා වෛද්‍යවරු වෙන්න පුළුවන්. ඔක්කොම ඇවිල්ලා අපේ ළඟ බෙහෙත් තියාගෙන හිටියත් අපිට හැමදාම ජීවත් වෙන්න බෑ. අපි ඒ ගමන යන්නට ඕන. එනිසා පින්නතුනිට කලින් අපි සැබෑ රැකවරණයක් සලසා ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයේ දේශනා කළේ. එනිසා ඒ සඳහා පටිච්චසමුප්පාදයේ පිළිබඳව මනා දැක්මක් ඇතුව, චතුරාර්ය සත්‍ය පිළිබඳව ඉතාම මනා දැක්මක් ඇතුව, සමුදේවය පිළිබඳව දැනුම සහිත වූ අනිත්‍යතාවය දැක්මෙන් යුක්තව හැකිතාක් දුරට හිත සමාධිගත කරමින් අපි ඉදිරියට යන්නට ඕන. එහෙම යන ප්‍රමාණයට පින්නතුනි ඒකාතකින් නීවරණ දුරු වෙනවා. ධානවලින් ප්‍රධාන වශයෙන් කරන්නේ පංච නීවරණ දුරු කරන එක. මොනවද පංච නීවරණ කියලා කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡ. නීවරණ මෙච්චරද? ඔව් පින්නතුනි මේ නීවරණ පහ තමයි පෙර දහමෙන් වචනවල විස්තර කරලා තියෙන්නේ. ඒක ලෝකේ දන්න නිසා. නමුත් ලෝකේ බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වෙන්නේ මේ නිවරණ පහ කියන විතරක් නෙවෙයි. ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ හයවෙනි නිවරණයක් කියන්නේ එක. ඒ මොකද්ද? අවිද්‍යා නිවරණය. ඒ නිසා මේ පහ දුරු කරන්නේත් අපි අර හයවෙනි නිවරණය දුරු කරන්න මඟකට විවර කර ගැනීම සඳහායි. මොකද පින්වතුනි බුදුහාරෝ පහළ වෙන කාලයේ ආලාර කාලම් වෙන අය මහා කල් 84,000කට පංච නිවරණ දුරු කළ හිටියා. ඒත් උන් අවිද්‍යා නිවරණේ තියෙනවා. උන් නැවත සසරට එනවා. තා බුදුරු 102ක් පහළ වෙච්ච මට පස්සේ එනවා එහාට. මහා කල් 84,000ක් කියන්නේ පින්වතුනි මේක දිගටම බුදුහාරෝ පහළ වුණා. බුදුහාරෝල්ලා බුදුහාරෝ 102ක් විතර පහළ වෙන කාලේ. ඒ තරම් අති දීර්ඝ කාලයක් ගියක් පින්වතුනි අවිද්‍යා නිවරණේ ප්‍රබලත්වය නිසා කොහොම එකපාර අපකට වෙන්නේ නැහැ. නැවත දිවි ලෝකයට ඇවිල්ලා, මනුස්ස ලෝකයට ඇවිල්ලා ආයි පල්ලෙහාට වැටෙන්න පුළුවන්. එවැනි සසරක තමයි ඒ ඇත්තාම මේ සසර සංසාර චක්‍රයේ ඉන්නේ. එනිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පින්වතුනි සසර අති දීර්ඝ කාලයක් මෙන්න මේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා මහත් වූ පරිඥානයක් කළා. තමන් වහන්සේගේම ඥානයෙන් මේ ධර්ම පසක් කළා. ලෝකයා වෙනුවෙන් මහත් කරුණාවෙන් මහත් අනුකම්පාවෙන් අපට දේශනා කරපු මේ ධර්මයෙන් උන්වහන්සේගේ පරිත්‍යාගයේ සීලයේට අපට කරන්න පුළුවන් ඉහළම ප්‍රතිඥාවේ තමයි මේ ධර්ම හැකිතා අහන්න, හැකිතා ධර්ම ගැන නිවැරදි දර්ශනයක් ඇති කරගන්න. කිසිම කෙනෙකුට ධර්මයේ නාමයෙන් දහමට නොගැලපෙන දෙයක් කියලා ඔබව මුලා කරන්න බැරි මට්ටමට ඔබ හුවා ධර්මයේ ශක්තිමත් වෙන්න. හැබැයි එකෙන් කියන්නේ අනිත් දෙයක් කියනකොට එකට කියන්න යන්න එපා, කරක කරන්න යන්න එපා. නිහඬ වෙන්නේ එකනාගෙන ඕන කෙනෙක්ගෙන් ගන්න පුළුවන් දෙයක් කියනවා නම් ගන්න. හැබැයි තමන්ගේ දර්ශනයට හානියක් කරගන්න එපා. තමන් එන්නෙන්නම තවත් පොතපත කියවන්න. තමන් දැනුමින් දක්ෂවන්න. ධර්මඥානයේ තියෙන කෙනෙක් හමුවෙමින් තවත්වත් දැනුම දිනු කරගෙන හොඳ දර්ශනයක් දැක්මක් ඇති කරගන්න එකසකින් අනිත් පැත්තෙන් ඒ ආන ධර්මයේ හැකිතාම දුරට නුවණින් මෙනෙහි කරන්න. පණ කියනකොට විතරක් නෙවෙයි තමන් කරන හැම වැඩකදීම පින්නතුනි නිතර සිහියෙන් ඉන්නවා නම් අපිට මේ ධර්ම කාරණා මෙනෙහි කරන්න පුළුවන්. මේ ධර්ම කාරණා සිහි කරන හැම මොහොතකම පින්නතුනි ඔබ ඇවිදගෙන යනවා නම් ඒ හැම දැනුම සක්මන්මලු. ඔබ ඒ දර්ශනය අහගෙන ඔබ යන වාහනේ යනවා නම් ඒ වාහනේ ධර්මශාලාව. ඔබ ඒ දර්ශනයක් නිතරම හිතේ තියාගෙන ඉන්නවා නම් ඔබ ඉන්නේ භාවනා මධ්‍යස්ථානයේ ඔබ ඉන්නේ. ඒ නිසා පින්දුන අපට අවශ්‍ය වන්නේ එක පැත්තකින් හොඳ පැහැදිලි ධර්මඥානය, අනිත් පැත්තෙන් ඒ ධර්මයේ ස්ථාවර කිරීමට පුළුවන් ඉදිය හොඳ දැක්මක් නුවණක් අපට තියෙනට ඕන. ඒ සඳහා පින්දුනි අපේ ළඟ ಗುಣධම් ටිකක් තියෙනට ඕන. අන්නේ ಗುಣධම් ටික තමයි පිනතුනේ කරණිමෙත සූත්‍රයේ තියෙන්නේ. එනිසා තමන්ගේ දෑත වගේ පිනතුනේ එක පැත්තකින් කරණිමෙත සූත්‍රයේ තියෙන ලක්ෂණ 15,000ක් තියෙනවා. ඒ ටික හොඳට ලස්සනට ලියාගෙන තමන්ට කැමති භාෂාවකින්, පහසුම භාෂාවකින් හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. හැකිතා කේව ප්‍රායෝගික ජීවිතේ පුහුණු කරන්න. එක පැත්තකින් කරණිමෙත සූත්‍රයත් අනිත් පැත්තෙන් සතිපට්ඨාන සූත්‍රයක් තියාගන්න. ඒ දෙක හරියට පොට්ටේ දෙපැත්තේ වගේ නිතරම තියාගන්න. පින්නතුනි ඒවත් තමයි ඊදෙට ප්‍රගුණ කරමින් දිනකතා විදිහට යන්න. තමන් අපි හැම දිනක පින්නතුනි වේගයෙන් අපි මහලු වීම කරා මේ යන්නේ. අපි මේ හැරමිටිය හොයාගෙන යන ගමන වෙන ගමනක් නෙවෙයි මේ යන්නේ. අපි මේ සුසාන භූමිය කරා යන ගමනක් මේ. වෙන ගමනක් නෙවෙයි මේ යන්නේ. අපි මොනව කරමින් හිටියත් මේ ගමන අපි යන්නේ නිසා ඒ ගමනෙන් වෙන දුක් වේදනාට කලින් මේ ධර්මයෙන් ලබන්න පුළුවන් රැකවරණය අපිට ලබා ගන්න. බුදුහාමුදුරු සඳහන් කළා මේ ඔස්සේ යම් කෙනෙක් සක්කාය දිට්ඨිය ආදී කෙලෙස් දුරු කරගෙන කාමරාග පටිඝ කියන සංයෝජන අඩු කරගෙන රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන දුරු කරමින් සම්පූර්ණම කෙලෙස් ප්‍රහීණ කිරීමේ මට්ටම කරා අපි දිනු වෙනකොට පිනුතනේ දිනු වෙන තමන්ගේ ළඟ අවංක භාවයේ, මෛත්‍රිය, ප්‍රඥාව, කෘතඥතාවයේ කියන මේ කරුණු උපරිමයට දිනු වෙනවා. ඒ අතර ප්‍රඥා ස්කන්ධය යන්න පුළුවන් ඉහළටම යනවා. ඒ කියන්නේ දිත්තේ දිට්ඨමත්සං කියන විදිහට යමක් දැක්කනම් දකින මොහොතේ ඇති වෙනකොටම ඒකේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. සුතේ සුතමත්සං යමක් කනෙන් අහනවනම් ඒක ඒ ඉන්ද්‍රියෙන් විතරක් ඇතිවන දෙයක් කියන එක පැහැදිලිවම දකිනවා. එතෙන්දිම සංයෝජන නිරුද්ධ වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක නා ඉතාම නැවුම් අලුත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ලෝකයේ අතිශය තෘප්තිකර පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි එහෙම වුණා කියලා ਉਹ අනිත් වැඩවලට බාධාවක් කරගන්නේ නැහැ. ਉਹ ඉගෙන ගන්න කෙනෙක් නම් දැනටත් වඩා වැඩියෙන් ඉගෙන ගන්නවා. ප්‍රඥාවක් කරන කෙනෙක් නම් දැනටත් වඩා පැය ගණනක් වැඩි කරනවා. වාහනයක් තියෙන කෙනෙක් නම් දැනටත් වඩා හොඳ වාහනයක් ගන්නවා. ඉහිදමාලී කමඩ කියලා තියෙන වාහනේ ගුණවල බාල කමකසික බල වාහනයක් ගන්න නැහැ. හොඳම වාහනයක් යනවා නයනවා. Tamante උපරිම සාක්ෂණ මේ සියල්ලක්ම ලැබුණේ පින්නතුනි. කාල බීල නිකන් ආඩම්බර වෙලා දරුවෝ ටිකක් හදන මාන්‍ය දිනු කළ යන නෙවෙයි. ওই පහසුකම්නික ලැබුණේ මොකට ධර්මයෙන් හැසිරෙන්න. ඒ ශක්තියෙන් උපරිම ලබා ගන්නේ වාසිතික පහසුකම්නික ලබා ගන්න. ඒ වගේ අනිත්යට උදව් කරන්, ඒ වගේ හැසිරීමෙන් ධර්මයෙන් හැසිරෙන්න. තමන්ගේ ගෙදර ලක්ෂ්මිට මල් වගා කරලා තියෙන විතරක් නෑ. ඒ මල් ගස්වල සුවඳෙන ළඟින් ඉඳගෙන භාවනා කරන්න. ඒ ළඟින් ඉඳගෙන පුදුම වදින්න. හඳපා පුරාත්‍රියේ ඒ මල්ලා තියෙන සක්මන් භාවනා කරන්න, ධර්ම සාකච්ඡා කරන්න. ඒ මල් පිනුතුනේ බුදුහාඳු වෙනුවෙන් පූජ කරන්න. කඩල පූජ කරන්න බැරි නම් ගහේ තිබීම කියන ගාථාව හරි කියලා පූජ කරන්න. පිනුතුනේ මේ ඔස්සේ අපි යනකොට පිනුතුනේ අපේ ප්‍රඥාව ඉහළටම දිනු වෙනවා. ප්‍රඥාවත් එක්කම පිනුතුනේ සමාධිය, සතිය, වීරිය, ශ්‍රද්ධාව ආදී මේ කරුණු සියල්ලක්ම ඉදිරියට ගිහිල්ලා ඉන්ද්‍රිය ධර්ම වලින් උපරිම ශක්තියට දිනු කෙනෙක් බවට තමන් දිනපතා නිතිපතා මොහොතක් පාසාම ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ සඳහා හැකියතාව දුරට අපේ ළඟ ගුණ දහම් දිනු කරමින්, තින් දහම් කරමින් තමන්ට ආවිෂයේ වර්ණයේ සැපේ බලය ආදී අනිත් කරුණ උපරිම සපයා ගන්න උත්සාහ කරනවා. ලෙඩ වෙච්ච කෙනෙක් දැක්කොත් තමන් යටින්ම සලකන්න. මහලු කෙනෙක් දැක්කොත් සලකන්න. තමන් යම්ම තාත්ත විතරක් ඕනේ. අසරණ දරුවෙක් දැක්කම කවුරු හරි සලකන්න. ඒ තමන්ට ලැබෙන හැම අවස්ථාවකම පින්කමක් කරගෙන තියෙන අවස්ථාව. ඒව මගේ හැරගන්නේ පණේ කරදරකාරයෙක් මට බාධා කරනවා කියලා. ඒ හැම දිනෙකම හරියට දේව දූතෙක් වගේ තමන්ට පින්කම් කරන් දීපු අවස්ථාව කියලා සලකන්න. වයසක අම්ම තාත්තා ඉන්නව නම් පුළුවන් තරම් අද්දගෙන් සලකන්න. අනේ තව දවසක් හරි වැඩිපුර ජීවත් වෙන මට වැඩිපුර උපස්ථාන කළ පින්කම් කරගන්න කියලා ඊට දිගාසිරි පතන්න. සමහර නම් හිතනවා අනේ කරදරයක් ඉක්මනටම ගියොත් නම් හොඳයි කියලා හිතන ඇති. එහෙම නෙවෙයි පින්නතුනේ අපි පුළුවන් තරම් යාට සෙත් පතන්නේ තව වැඩිපුර දවසක් හරි ජීවත් වෙන්න කියලා. එයා ඉන්න කාලෙදීම අපිට පුළුවන් නම් අඩුගානේ මාර්ගඵලයෙන් එහෙකට හරිපත් වෙන්න. අපි යමතාත් ඉන්න කාලේ එහෙම හැඟීමක් ඇති කරගන්න. එයාට පුළුවන් තරම් උදව් කරන්න තව ජීවත් වෙන්න. එයාට තමන්ගේ දෑතින්ම සලකලා තමන් පින්කම් කරගන්න. එයාට එයා ධර්මය කරා යොමු කරන්න. ඉතින් එහෙම කරන්ට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි නිවාක සූත්‍රයේ සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ මූල 51 වෙනි මේ නිවාක සූත්‍රයෙන් ත්‍රොණමිමා කාශ්‍රය කරගෙන මුවන් ග්‍රහණය කරගන්න ස්ථානයක් ගැන මේ සඳහන් කරන්නේ. ඉතින් මෙහිදී පින්වතුනි බුදුහාඳුරෝ ඒ මුවවැද්දාට උපමා කරලා තියෙන මාර්යා මාරේ කියලා ඇත්තම පිනතුනේ පුද්ගලෙක් ඉන්නවා. සමහර අය කියන මේවා සංකල්පයක් කියලා. නමුත් ඔබ ධර්මයේ විශ්වාස කරනවා නම්, බුදුහාඳුරන්ගේ සම්මා සම්බුද්ධත්ව විශ්වාස කරනවා නම් මාරේ කියලා තැනැත්තෙක් ඉන්නවා. ඒකත් පිනතුනේ තාවකාලික තනතුරක්, කර්මානුකූලව ලැබෙන තනතුරක් ඒක. ඒ වගේම ඒ මාරේ විතරක් නෙවෙයි, වසවර්ති මාරේ විතරක් නෙවෙයි, පංචමාර සංකල්පයක් බුදුදහමේ කියනවා. අභිසංකාර මාර කියලා අපේ අවිද්‍යාවෙන් හටගන්න සංස්කාරවලටත් මාරේ කියලා කියන එක කියන අභිසංකාර මාර කියලා. ඒ වගේම ඛණ්ඩ සංඛාර, ස්කන්ධ සංඛාර කියලා කියනවා. ස්කන්ධ පංචකයටත් මාර කියලා කියනවා. ඒ වගේම මච්ච මාර කියලා කියනවා. මරණයට මරුවා කියලා කියනවා. මරු වරණය කියලා කියනවා. ක්ලේශ මාර කියලා, ක්ලේශ වලටත් මාර කියලා කියනවා. එකක් නෙවෙයි. ඒත් මේ ඔක්කොමවටම අර්ථවත් වෙන දේවල් දහම තුල තැන් තැන්වල විසිරලා තියෙනවා. සමහර කෙනෙක් එක ටිකක් විතරක් දන්නයි කියනවා, මේක විතරයි හරියන්නේ කියලා නෑ කියලා. දැන් මාර සංයුත්තය කියලා කියන දේ සංයුත්තනිකයි වෙනම සංයුත්තයක් තියෙනවා. වසවර්ත මාරය ඇවිල්ලා බුදුහමොත් එක කරපු සංකච්ඡාගෙන සම්පූර්ණ සූත්‍ර ගානක් තියෙනවා. එතකොට දැන් අපි මාර සංකල්පයේ බැහැර කරයි කියන අපට අර ඔක්කොම හින් කරන්න වෙනවා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. බොහෝ විට පින්නතුනේ සමහර අය ධර්මී තාම සීමිත ප්‍රමාණයක් දැනගෙන තමන්ගේ ඒකේ අනුනකවම කියන්නේ. ඒ ටික විතරමයි හරි කියලා හිතන් ඉන්නවා. ඊට වඩා බැහැර තව සූත්‍රයක හෝ විනය පිටකේ හෝ අභිධර්ම පිටකේ තියෙන කාරණා ස්පර්ශ නොකර තමන් දන්න ටික විතරක් හරි අනිත්‍ය ඔක්කොම මිත්‍යාස් පිළිගෙන ආයෙ ඉන්නවා. අපි එහෙම වෙන්න හොඳ නැහැ පින්නතුනේ. ඇකිතා ත්‍රිපිටකේ කියවන්න. ත්‍රිපිටකයේ පිළිබඳ ගෞරවය ඇති කරගන්න. මේ බුදුහාඳුරන්ගේ ධර්මයට අනුගතය කියන එක ත්‍රිපිටකය ගැන විශ්වාසය ඇති කරගන්න. එතන විශ්වාසය පළදු කරගන්න එපා. ඒ විශ්වාසයේ සහිත ඔබ ගියොත් තමයි ඔබට දුර ගමනක් යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ ගමන් මගේ දිනපතා ඉදිරියට යන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය අපි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊට අදාළ ඔබට ওই අත්පත්තිකාවක් ලැබිලා තියෙනවා. මේකත් කියවලා ඔබගේ දැනුම තව දියුණු කරගන්න. ඉතින් මේ රැස් කරගත් උතුම් පින්කම ආනිසංසයෙන් පින්වත් ඔබ හැම දෙනාගේම අප හැම දෙනාගේම නමින් මේ ගිය යම් තාක් ඥාතින් වෙත්නම් ඒ සියලුම දෙනාද මේ පිණිස සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතින්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයේ තුලින් ජනක කරගත් ආ කුසල ඵලය පින් කැමති දෙවිනුත් අනුමෝදන්ව ඔබත් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් බොහෝ කාලයක් වඳින ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් නියුතුම් පින්කම ආනිසංසයෙන් පින්තුනි හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් කළ සේවා පින්තුන් සිදු කරන සියලු දෙහෙම කටයුතු වඩ වඩාත්ම නිදුකින් සිදු කර ගන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව ඉතාම ආසන්න භවයකදී උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගන්නට අප හැම දිනාටම මේ පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නිද්දුක්ඛං භයං පන්තා ච නිබ්බයං සෝකං පන්තා ච නිස්සෝකං අන්තෝ සම්දේසි පායිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙන්ත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙන්ත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.